අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනං ඒතං කෝ සරණං ඛේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛාපමුඤ්ඤති. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සැලහවත් වාසනාවන්ත පින්තුනි, ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහනයි මේ අදත් පැවතෙන්නේ. ඉතින් 2019 වර්ෂය ආරම්භ කරන මේ අවස්ථාවේහි ඉතින් මුල්ම පොහොය දින විදියට දුරුතුපුරන් පොහොදා ඔබ අද මේ සීල සමාදන් වල ඉන්නේ. ඉතින් අද අපේ ධර්මයට අදාළ කරුණු කිහිපයක් සාකච්ඡා කරන්නට, ඒ වගේම ආනාපාන සති භාවනාව ටික දුරට යම් ප්‍රමාණයකට පුරුදු කරන්නට අප මේ වැඩසටහනේදී බලාපොරොත්තු වෙනවා. පින්තුනි, ඕනෑම ආයතනයක් ඕනෑම ඉගැන්වීමක් පුද්ගලයේ ගත්තොතින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් එහිදී කියවෙනවා. නැත්නම් තේරෙන විදිහට කියනවා නම් විෂන් එකක් තියෙනට ඕන, මිෂන් එකක් තියෙනට ඕන. ඔබ යම් ආයතනවලට ගියාම ඔබ දකිනවා විෂන් සහ මිෂන් කියලා ගහලා තියෙනවා. යම් ආයතනවල පාසල්වල එහෙම. පින්නතුනි, අපේ ජීවිතවලත් මෙන්න මේ කරුණ දෙක තියෙනට ඕන. We should have both things in our life. One of them is vision. The other one is mission. Vision means what we think in the world. And also mission means that what we have to do. Both of these things are very important. Vision without mission is useless. Mission without vision is blind. Therefore, in our life, both of them are very important. When we are listening to Buddha's message, we should understand what is the point of view in Buddhism about the world. And also, we should understand what we should do we need to reach the destination. And here it is very important, if we want to improve our vision, we have to listen to Buddha's message very clearly. And also after that, we find a thing that we have to practice to reach the destination. Both of them are very important. When we discuss Buddha's message, vision can be divided into two. One of them is the understanding of the karmic law. The other one is understanding of the dependent origination. On the other side, mission also can be divided into two. One of them is with the understanding of karmic law, we should practice three meritorious deeds: generosity, morality, and meditation. With the understanding of the dependent origination, with the understanding of the arising and ceasing of suffering, we should practice fourfold mindfulness. Mindfulness and mindful meditation, Buddha has explained. What is the mindfulness? Mindfulness means awareness of our body and mind. Mindful meditation means reflecting on impermanence as it is. This is the Buddhist vision and mission. පින්නතුනි, ඕනෑම ආයතනයක දර්ශනයක ස්ථානයක මේ දෙකම වැදගත්. එතකොට බුදුදහම ගැන ඉගෙන ගන්නකොට බුදුදහමේ නොයෙක් විදියෙහින් ඉලක්ක වලට අපි යන්න අදහසක් අපිට තියෙනවා. සමහර අය බුදුදහමට එන්නේ තමන්ගේ මානසික ආතතිය දුරු කරගන්න. සමහර අය බුදුදහමෙන් බලාපොරොත්තු වෙන්නේ තමන් එදිනෙදා කටයුතු ටික සාර්ථක කරගන්න. සමහර බුදුදහමට ඇතැමිට එන්නේ ආගමික කටයුතු වත් පිළිවෙල ටික සම්පූර්ණ කරගන්න. තමන්ගේ මියගිය ඥාතින පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේ අපේක්ෂා ටිකක් තමයි සමහරත්ංගේ තියෙන්නේ. නමුත් වෙනතුනේ බුදුදහම ගැඹුරට යනකොට ඊට වඩා ඉහළ දැක්මක් බුදුදහම තුළ තියෙනවා. එම් පළවෙනි එක තමයි අපේ මරණයට පස්සේ දුගති ගාමී නොවන තැනකට යන්න. මෙන්න මේක අපේ තියෙන ඕන එක දැක්මක්. දෙවෙනි එක තමයි මේ මොහොතේ තියෙන දුකෙන් නිදහස් වෙන අපට උමනාවක් තියෙනට ඕන. එකක් තමයි අපි අවසාන වශයෙන් නෙද්ද එක පියාගන්නකොට ඒ නෙද්ද එක පියාගෙන නැවත නෙද්ද එක අරින තැන සුගතියක් වෙන විදිහට අපි වැඩ කටයුතු සලසගෙන ඉන්නට ඕන. දෙවෙනි එක මේ මොහොතේ අපේ මනසට දුකක් එනවා නම් ඒ දුක ඇති වෙන්නේ කොහොමද? ඒ දුක ඉක්මවාගන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි දැක්මක් අපට තියෙනට ඕන. පළවෙනි කාරණේ තමයි පින්නතුනි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නට අපි කී දෙනෙකුට නම් ආත්ම විශ්වාසයක් තියනවද? ඒ වගේම අපි ඊටාම ආදරයෙන් කරන අපේ ළඟම ඥාතීන් අපට වඩා කලින් ජීවිතයෙන් සමුගත්තොත් ඒ ඇයට මේ තත්ත්වයට පත් වෙන්නට අපි දැන් උදව් කළද තියෙන්නේ? මෙන්න මේක පින්නතුනි හොඳට කල්පනා කරලා තියෙනට ඕන. ඇතැම් විට අපේ දරුවන්ට ඥාතීන්ට අමල තාත්තලට ආහාර පාන වලින් ඇඳුම් පැනඳුම් වලින් අපි උදව් කරලා තියෙනවානේ. නමුත් පින්නතුනි බලන්න ඇත්තටම අපි එයාය මිය ගියාට පස්සේ එයාය ස්ථිර ලෙසම සුගතිගාමී වෙන්නට සුදුසුකම් සපුරලාද තියෙන්නේ කියලා. මේ පින්නතුනි ඉතාම වැදගත් කාරණයක්. මේ කාරණේ මම සඳහන් කරන්න හේතුනේ බහුගේ දින කීපය තුළ යම් යම් අපිත් යම් යම් අත්දැකීම් වලට මුහුණ පාපු හින්දා. සමහර අය පින්නතුනි ජීවිත කාලෙම පින්දාම් කරපු අය. පන්සල් රැකපු අය. ඇතැමිට නොයෙක් විදිහේ පින්කම් කරපු ඇත්තන්. ජීවිත අවසාන මොහොතෙහි දවස් 5 6 7 හිටියා වතුර ටිකක්වත් නොලැබී හිටියා. ඇයි එහෙම වුනේ? සලකන කෙනෙක් නැති හින්දද? නැහැ පින්නතුනි. සලකන දරු වටේම ඉන්නවා. කිසිම ආහාරයක් පානයක් නැස් හතියක් එක තැන ඉන්නවා. වෛද්‍යවරු කියලා තියෙනවා තව දැන් ඕගන්ස් ටික ඔක්කොම දුරවල වෙන එතකම් බලන් ඉන්න වෙන මොකුත් කරන්න එපා කියලා. අම්මට ඇතැමිට වතුර ටික තිබහයි දරුව වතුර දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? දෙන්නේ නැත්තේ වතුර ටිකක් දීලා වතුර හිර වුණොත් අම්මගේ හිත නරක වෙන අම්ම දුගතියක උපදී කියලා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි වෙන රටවල ඉඳලා ඈත ඉඳලා දරුවෝ ඇවිල්ලා අම්ම බලන්න. අම්ම ගැනට යන්නේවත් නැහැ. අම්මට සිහියක් තියෙනවා. කතා කරනකොට ඇත්තෙන් අරින්නත් පුළුවන්. නමුත් අම්ම බලන්නේ නැහැ කියලා. ඇයි ඒ? අම්ම මේ දරුවා දිහා බලලා දරුවට ආදරය කළා. ඇතැම්මිට හිතා ගියෝතින් ඒ වෙලාවේ අම්ම මිය ගියෝතින් දුගතියයි කියලා බයයි. බලන්න පින්නතුනි මේ හිතන්නේපා ධර්මයේ දන්නේ නැති අය කියලා. හොඳට ධර්මයේ දන්නේ අය. ඒ වැඩිහිටියෝ ධර්මයේ දන්නවා. දරුවොත් හොඳට ජීවිත කාලයම ධර්මයේ ප්‍රගුණ කරපු, භාවනා පන්ති වලට ගිහිපු, නිතර පිළිත් අහ නැත්නම් මේ. බලන්න පින්නතුනි කොයිතරම් අභාග්‍යද කියලා. ඒ කියන්නේ ඒ තරම්වත් හිත හැක ගන්නට තරම් මේ අය පුහුණු වෙලා නැහැ ඒක. ඒ වැඩිහිටියොත් ඒක වෙලා නැහැ. දරුවොත් ඒ ශක්තිය ඇති කරගෙන නැහැ. මේක පින්නතුනේ ඇත්තටම hina වෙන කරුණක් නෙවෙයි. අපටත් අපේ ජීවිත ගැන හිතන්න හොඳ පාඩමක් මේක. කල්පනා කරලා බලන්න පින්නතුනේ ඔබට අවසාන මොහොතෙහි ඔබේ තිබහට දෙන වතුර ටිකෙන් ඔබ හිරවනවතින් ඒ වතුර දීපු කෙනා ගැන ඔබට අමනාපයක් ඇති වෙන තරම් ඔබේ හිත දුර්වලද? එහෙම වේද ඔබට? සමහර විට පින්නතුනි වෙන්න පුළුවන් ඒකයි. සමහරට එහෙම වෙනවා නැත්තේ නැහැ. අපි දන්න අධ්‍යක්ෂින් තියන හැම ඉන්නවා. වතුර ටික දීලා වතුර ටික හිර වෙලා ඇතැමෙමුළු ජීවිත කාලයෙම කිසිම අමනාපයක් නොවෙච්ච සහෝදරයන් ඉඳලා තියෙනවා. ඒ සිද්ධියට අමනාපවල දුගතිගාමී ගිහිපොයි ඉන්නවා. ඉතින් පින්නතුනි මෙන්න මේකයි සත්‍ය ස්වභාවය. එතකොට අපි මේ තත්ත්වයට නොයෙටෙන්නට අපට ලොකු උත්සාහයක් දරන්න වෙනවා. අපි හිතන් ඉන්නේ මේ අවසාන අවස්ථාවම සරල දෙයක් කියලා. ඇතැමනි ශනිකව අපි මරණයට පත් වෙනත් පුළුවන්. නමුත් පින්නතුනි සමහරක් තන් යමනේ මේ දවස් ගණන් එක තැන ඉඳලා මේ සතර පත් වෙනවා. තවත් සමහර අවස්ථාවල ලෙඩ දුකකට පත් වෙලා දැඩි ශාරීරික වේදනාවෙන් ඉඳලා මේ අනයි ඉන්නවා. සමහර අය ලොකු රියාණු තුනක් වගේ අවස්ථාවකින් මේ අනයි ඉන්නවා. තවත් සමහර අය තමන්ගේ හතුරෙකුගෙන් වෙනත් කෙනෙක්ගෙන් එන පහරකින් ජීවිතක්ෂයට පත් වෙන අය ඉන්නවා. තවත් සමහර විට තමන් ආදරය කරන ඔක්කොම ඥාතීන් ටික තමන් ඉස්සරහා ඝාතනය කළා ඊට පස්සේ තමන් ඝාතනයට ලක් වෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයකදී උවද පින්නතුනි ඔබට ඔබේ සිත ගැන ඔබට ඇත්තටම විශ්වාසයක් තියනවද දුරවල වෙන්නේ නැහැ කියලා? සමහර විට වෙන්න පුළුවන් පින්නතුනි. එවැනි අවධානයක් අත් එක්ක අපි ඉන්නේ. එහෙනම් වහා වහාම අපේ සිත දිනු වෙන විදියට අප්‍රමාදීව බුදුරජාණන් වහන්සේ කියපු මගේ අපි යන්නට ඕන. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දානමය පින්කමක් කරොතින් මේ අවස්ථාවට සාර්ථකම වුණ දෙන පුළුවන් කියලා. සාංගික දානමය පින්කමක් නැත්නම් පන්සලක් පූජා කිරීමක්, එහෙමත් නැත්නම් කටින දානමය පින්කමක් නැත්නම් තමන්ගේ දරුවෙක් සාසන පූජා කිරීමකින් මේ වගේ දෙයකින් මේ අවස්ථාව ජය ගන්න පුළුවන් කියලා සමහරක් තන් හිතනවා. මේවත් බලවත් කුසල තමයි. නමුත් වෙනතුනේ මේවත් අපට ඇත්තටම අපේ ජීවිතය ගැන සාහිතක වෙන්න පුළුවන් දේවල් නෙවෙයි. ඇයි ඒකට හේතුව? ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය සුවිශේෂී දාන දීපු කෙනා කොසල් රහිතමා අසදෘශ මහා දානය දුන්නා. කොසල් රහිතමා මේ අසදෘශ මහා දානය දෙනකොට ඊට සක්‍රිය ලෙස දායක වුණා කොසල් මල්ලිකාව. උදව් කළා. එහෙම උදව් කරපු කොසල් මල්ලිකාවටත් වෙනතුනේ සුගතියක් ලබා ගන්න එක පහසු දෙයක් වුණේ නැහැ. එහෙනම් අනිද්දාන ගැන 아무තෙන් කියන දෙයක් නැහැ. පින්නතුනි මෙන්න මේ තත්ත්වයක් මත හැබෑ ලෙසම සුගතිගාමී වෙන්නට සුදුසු ගුණධම් ගැන අපි හිතලා තියෙනට ඕන. විශේෂයෙන්ම අපි උපරිම ලෙස ශ්‍රද්ධාව දිනු කළ තියෙනට ඕන. අනිත් පැත්තෙන් අපි සිල්ව ජීවිත ගත කරන්නට ඕන. ඒ වගේම හැකිතාක් දුරට අනිත් ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධාවට අමතරව වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම අපට වඩන්න පුළුවන් උපරිමයෙන් අපි වඩලා තියෙනට ඕන. මේක තමයි අපට කිසියම් විදියක මාර්ගඵලයටපත් නොවි අප ප්‍රත්‍යඥ භූමිය හෝ ඉඳගෙන අපට යම්කි සුරක්ෂිතභාවයක් ඇති වෙනවා නම් ඇති වෙන තැන ස්ථානය මේක. ඒක අපි ඊටාම කෙටියෙන් සඳහන් කළේ. දෙවෙනි කාරණය තමයි එතකොට අපේ පළවෙනි දැක්ම වෙන්නට ඕන තමන් මේ වටිනා සම්බුද්ධ ශාසනයක් ලබාගෙන මතු කිසිදා දුගතිගාමී නොවන විදියට ස්ථාවර මනසක් තමන් ඇති කරගන්නට ඕන. ඒක තමන්ගේ පළවෙනි දැක්ම. ඒ දැක්මට අදාළ වනසේ විශේෂයෙන් කම්මස්සකතා සම්මාදී තිනගෙන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා උපරිම ලෙස කරන්නට ඕන. ඒ යන ගමන ඉතාම සරල දෙයින් පටන් අරන් උපරිම දේ කරා යන්නට ඕන අපි. බුදුදහමේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි අනුපූර්ව ප්‍රතිපදාව. අනුපූර්ව ශික්ෂාවක් දේශනා කළ තියෙනවා. මහා සාගරයේ වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යනවා වගේ තථාගත දේශිත ශ්‍රී සද්ධර්මයේ මේ ශාසන බඹසර ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. කොහොමද ඒක ගැඹුරට යන්නේ? ඉතාම සරල දේ ඉඳන් ගැඹුරම දේ කරා අපට මාර්ගය කියලා දීලා තියෙනවා. එතකොට මේ මෙහා පිලක්වල හැදෙන්න හොඳ නැහැ. අපිට යන්න පුළුවන් උප්පරිම කරා හැකි හැම මොහොතකම යන්නට ඕන අපි. දැන් මේ දේවල් ටික මුලින් කරලා අවුරුදු 10ක් ගිහලා ඊළඟ දේට අනිත් තැනට යනවා කියන කතාව නෙවෙයි. අද දින අපට මේ පිළිවෙල යන්න පුළුවන් උප්පරිමට යන්න පුළුවන් නම් යන්නට ඕන. හෙට දිනේ තවත් ඒක ගැඹුරට යන්න ඕන. කරුණ 10 නම් තියෙන්නේ 10 හැමදාම අපි පිළිපදින්නට ඕන. ඒක තමයි ආධ්‍යාත්මික ගමන් මගේ සාර්ථකත්වයට හේතුව. විශේෂයෙන්ම අපි නිතර සඳහන් කරන සතර සෝතාපට්ටි අංග තියෙනවා. කල්‍යාණ මිත්‍රාස්ත්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන එක අද කල්‍යාණ මිත්‍රේ කාශ්‍රය කළා හිට බණ අහනවනේ. අද දින මේ හතරම පුළුවන් මට්ටමේ කරන්න ඕන. තවත් ගැඹුරට යනකොට බුදුහාමුදුර අපට දේශනා කරනවා ඉතාම සරල තැනින්දා ටිකෙන් ටික අපට පින්කම් කරන්න තියෙන අවස්ථා. ඉතාම සරලම දේ මොකද්ද අපට කරන්න පුළුවන් දේ? තමන් කෑම කාලා භාජනේ හොදනකොට ඒ හොදන භාජනේ ඉඳුල් ටික නැත්නම් ඒක කොහේ හරි තැනකට දානවා නම් පින් අනි පිටිම හරි ඒකේ තියෙන ආහාර ටික සතෙකුට අඩු ගානේ කුඹියෙකුට හරි පොඩි සතෙකුට හරි ආහාරයක් වේවා කියන හැඟීමේක දාන්න නිකන් ආවට ගියට දාන්න එපා. ඒකිනුත් Tamante පින්කමක් කරගන්න පුළුවන්. Tamange gedara battu vibhajan hodanna tiyenawana eliye tanak tiyenawana ngaya thari matte ithuru tika danna වතුර ටිකක් එක මේක ගිහලා අයිනකට දාන්න. ඒක ඇතැම්මිට බත් ඇට 50ක් 100ක් වෙන පුරන් ඇතැම්මිට කෝමි 100ක් විතර ඒකෙන් කොසගෙන නිවා ගන්නවා. පුළුවන් තැනක් තියෙනවා නම් පරිසරට හානියක් නොවන විදිහට ඒක කරන්න. මෙන්න මෙතනින් පටන් ගන්න දේ පින්නතුනේ. මේක තමයි ආරම්භක පියවර. එතකොට මේකෙන් Tamanටත් යහපතක් වෙන්න ඕන. ඒ වගේම ඒ දේෙන් තවත් වැඩි පිරිසකට යහපත වෙන විදිහට Taman හැසිරෙන්න ඕන. ඒ කුඩාම පින්කම කරන ගමන් ඔබ හිතන්නේ මේ දින අනුමෝදන් වෙන්නට පුළුවන් යම්තාක් සත්‍යයන් මේ විශ්වයේ සිටිනවා නම් ඒ හැම දිනාටම මේ පින අනුමෝදන් වේවා කියලා දාන්නේ. ඊළඟට පින්තුනි බුදුරජාන් වහන්සේට ඔබට දිනපතාම අඩුම ගානේ පැන්විදුරු පූජා කරන්න පුළුවන් නම් බොහොම ශ්‍රද්ධාවෙන් උදෑසනට ඒ පැන්විදුරු පූජා කරන්න. පැන්විදුරු පූජා කරන ගමන් ගෙදරත් තමගේ දරුවන් ඥාතින්ට අත ගහලා පූජා කරන්න පුළුවන් නම් ඒක කරන්න. මේක ලොකු වීදමක් යන දෙයක් නෙවෙයි Tamante. ඒක පූජා කරලා හිතන්න මේ විශ්වයින නොඑක් පැන්වල සාපිපාසාවෙන් ඉන සත්‍යයන්. ඒ සත්‍යයන්ට ආහාර පාන ලැබෙන්න මේක කුසලයක් වේවා අනුමෝදන් වේවා කියන පැතුමින් ඒක පූජා කරන්න. මෙතනින් තමයි මේ ආධ්‍යාත්ම ගමන පටන් ගන්න දිනතනෙ. මෙතනින් පටන් ගන්න දේ ඊට පස්සේ මිනිස්සුන්ට යමක් දීලා සිල්වත් කෙනෙකුට යමක් දීලා වෙනස් ශාසනයක සිත දිනු කරපු උත්මයෙකුට යමක් දීලා සෝවාන් මාර්ගස්ත කෙනෙකුට දීලා පලස්ත කෙනෙකුට දීලා ඔහොම ගිහිල්ලා රාතන් වහන්සේ දක්වාම මේ දානය අපට දිනු කරගන්න පුළුවන්. ඊළඟට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට මේ කාලේ නැතුණත් අපට හිතේ තියාගන්න පුළුවන් කවදාද සතරේදී හරි වගේ පින්කමක් කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන දානය මෙන්න මේක තමයි පින්තුනි පෞද්ගලික දානවලින් ඉහළම දානය කියලා කියන්නේ. මේ වගේ පෞද්ගලික දාන 14ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඊට පස්සේ බුදුහාම සඳහන් කරන මේ සියයටම වඩා අනිසංසදායි වෙනවා සංඝයා උදෙසා දානයක් දෙන එක කියලා. බුදුරජාණන් වහන්සේත් මහා ප්‍රජාපති ගෝතමිය අර සිවුරු පූජා කරන්න කැමිනේච්ච වෙලාවේදී උන්වහන්සේ උනන්දු කෙරෙව්වා සංඝයේ ගෝතමී දේහි සංඝයේ දෙන්නේ මමංච දෙන්නම් හොති. ගෝතමිය සංඝයාට පූජා කරන්න සංඝයාට පූජා කරනකොට ඒක මටත් කරව පූජාවක් වෙනවා කියලා. එනිසා පින්නතනි සංඝ සතු දානමේ පින්කම් ලැබෙන අවස්ථාවලදී කරන්න තමන්ටම කරන්න බැරි වුණත් කරන තැනක හරි පින්කමකට තමන් සහභාගී වෙන්න. අනේ දේ තමයි පින්නතනි බොහෝ විට වර්තමානයේ සංඝ සතු දානමේ පින්කමකින් ආනිසංසල සලසා ගන්න පුළුවන් අවස්ථා නම් බොහොම අඩුයි. ඒකට හේතුව තමයි අපේ ඒ ගැන අනවබෝධින් කිරීම. බොහෝ විට අපි කලින්ම සංඛ්‍යාවක් හිතාගෙන ගිහිල්ලා දානට ආරාධනා කරොත් ඇත්තටම මේක සංඝ දානයක් වෙන්නේ නැහැ. සාංගික දානමය පින්කමකට ආරාධනා කිරීමේ ඉඳන්ම ඒක නියමානුකූලව කරන්නට ඕන. ඔබ ගිහිල්ලා ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා නම් අපට සංඝයා උදෙසා දානයක් දෙන්න ඕන කියලා. ඒවයි සංඝරත්නය තමයි හාමුදුරුවෝ තමයි කියනවනේ මෙච්චර ගානකට සූදානම් වෙන්න කියලා. බය වෙන්න එපා මාත් හාමුදුරුවෝ එකන් එනකන් නැහැ. ඔබේ ප්‍රමාණය අනුව සායනාන්සලයක බාරගනි. ඔය ඊට පස්සේ කියනමකට පුළුවන් ද කියලා කොච්චර ඉඩ තියේද දෙනමකට පුළුවන්ද පස් නමකට පුළුවන්ද හත් නමකට පුළුවන්ද කියලා එහෙම අහනවා ඊට පස්සේ. ඒක තමයි අහන ක්‍රමය. නමුත් ඔබ කලින්ම පස් නමක් හෝ හත් නමක් කියලා හිතලා ඒ විතරනේ සිය නමක් කියලා හිතලා හරි ඔබ කලින් තීරණය කරන් ගිහින් ඒක ඒ නමකට ඉල්ලුවොතින් ඒක ඇත්තම සංගීධානයක් වෙන්නේ නැහැ. ඒක තමයි පුදුමලික දානයක් වෙන එක විතරයි. ඒ නිසා සංගීධානකට ආරාධනා කරන ක්‍රමය තමයි සංගයාගෙම තමයි විමසන්නේ ඒක දෙන විදිය. ස්වාමීන් වහන්සේලා එක නමකට හෝ තමට දෙන්න පුළුවන් මුළු සංගරත්නෙම අරමුණු කරගෙන. සංඛ්‍යාවක් මෙච්චර පස් නමක් හත් නමක් කියලා කොහෙවත් නැහැ. පින්නතුනි මෙන්න මේ විදියට පුද්ගලික දානකට වඩා අනිසංසදායි සංඝ සතුව දෙන දානි. සාංගික දානමි පින්කමකට වඩා අනිසංසදායි සංඝයා උදෙසා සතර දිගින් වඩින අගත අනගත චතුදිස සංගත දිනේ කීප ආකාරයට පැමිණි ආවුද නොපෙනි ආවුද සංඝයා උදෙසා ආවාසයක් පන්සලක් කුටියක් පූජා කරන එක. ඊචානිසංස වැඩි ඊටත් වඩා අනිසංසදායේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම. ඊටත් වඩා අනිසංසදායේ පංචශීලයේ සමාදන් වීම. ඊටත් වඩා අනිසංසදායේ එක සුළු වේලාවක් සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා කියලා මෛත්‍රී බාන වැඩීම. පින්නතුනට කුඩා සතෙකුට දානයක් දීමේ ඉඳන් මෛත්‍රී භාවන දක්වා විවිධ තලවල මේ පින්කම් කරන්න පුළුවන්. මෛත්‍රී තමයි ලෞකික කුසල අතර ඉහළම කුසලයේ විදිහට සැලකන්නේ. එනිසා තමයි ජීවිත කාලය තුල වැඩිපුර මෛත්‍රී භාන වඩලා තියෙනවා නම් තමන්ට ලොකු රැකවරණයක් තියෙනවා. එක හතකින් එක මේ ජීවිතයේ මානසික ලබන්නට ලොකු කුසලයක් වෙනවා ඒක. අනිත් දේ තමයි මේ ජීවිතයේ ලොකු හානිසංස ටිකක් මේත් එක්ක ලැබෙනවා. බොහෝ විට අපට අපේ හිත කලකිරීම සිත අසතුට ඇතිවන ප්‍රධානතම හේතුවක් තමයි අනිත් අය සමග ඇතිවන හිත යමනාපකම්. මෛත්‍රිය හොඳට දිනු කරොතින් පින්නතුනි අපට මේක ජය ගන්න පුළුවන්. ලෙඩ දුකක් හැදිච්ච අවස්ථාවකදී හරි අපට ශරීර වේදනාවක් එනකොට අනිත් කෙනා සමග කේන්ති යන්නේ මේ මෛත්‍රිය හැබැයි සම අපේ ළඟ නැති නිසා. මේක සල්ප වේලාවක් විතරක් පඩල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දවසට වැඩිපුර වාර ගණනක් පින්නතුනි ටිකෙන් ටික මෛත්‍රිය වඩන්න. තමන්ගේ ගෙදරේ ඉන්න අය, තමන්ගේ නගරේ ඉන්න අය, තමන්ගේ කවුන්ටියේ, ස්ටේට් එකේ, රටේ, කොන්ටිනන්ට් එකේ, ප්ලැනට් එකේ, සෝලාර් සිස්ටම් එකේ, ගැලැක්සියේ, යුනිවර්ස් එකේ කියලා ටිකෙන් ටික මේ මෛත්‍රිය පතුරවන ලෝකෙට. හැම දෙනා කෙරෙහිම සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමන්ගේ මානසික සුවයතාවය සඳහා, අනිත් එක මේ විශ්වෙම ඉන්නේ පිනතුනි තමන්ගේ අතීත ඥාතීන් දරුවන් තමයි මේ ඉන්නේ පිටස්තරයන්නේ. පුලුවන් තරම් දුරට මේක වඩනකොට තමන්ගේ හිතේ ඇතිවන පීඩනය ගැටුම් වා කඩු වෙනවා. වැඩි දෙයක් තමයි පිනතුන් තමන් පාරේ යනකොට මග තොටේදීම මේකේ ආනිසංස තමන්ට දකින්න පුළුවන්. වාහන යනකොට තමන්ගේම දරුවෝ ටිකක් එක එසගල් එකේ මියන වගේ කියලා හිතාගෙන යන්න පුළුවන් තමන්ට. අර වෙනත් කෙනෙක් කියලා තමන්ගේ ලේන එකට දානකොට අර වෙන දැති වෙච්ච කේන්තිය යන්නේ නැහැ ඊට පස්සේ. ඒ ටිකේදී හරි අඩු ගන්න අපිට සැනසීම යන්න පුළුවන්. මේකත් එක ලොකු වෙනසක් වෙනවා පින්නතුනි. මේක සරල දෙයක් නෙවෙයි. අපි බොහෝ විට මෛත්‍රී භාවනාව ගැන අහලා තියෙනවා. ආනිසංසත් හොඳට කටපාඩම් කරලා තියෙනවා. නමුත් මේක ප්‍රායෝගිකව කරනවද කියන එක ගැටලුවක් පින්නතුනි. ඒක ප්‍රායෝගිකව කරනකොට හොඳට ජීවිතය තුළින් එක පේනවා, හැසිරීමම පේනවා ඒක. හැසිරීම කියන්නේ නිකන් hina වෙලා කෑමක් කන එක විතරක් නෙමෙයි කෙනෙක් එක්ක. අනිත් කෙනා සුවපත් කරන්න, යාට ධර්මය දෙන්න, යා නිවැරදි කරන්න. ඒ විතරක් නෙවෙයි තමට නොපෙනෙන සත්‍යයන්ට පිහිට වෙන්න මේ විශ්වයේ ඉන්න ලොකු උනන්දුවක් ඇති වෙනවා. තමන් කරන සුළු හෝ දෙයින් වැඩිම පිරිසකට ප්‍රතිලාභ වෙන පුළුවන් විදියට තමන් පිනතුනේ කටයුතු කරනවා. දැන් අද අපි කටයුතු කරන්නේ අපේ ගෙදරට විතරයිනේ. මුළු ලෝකෙම කියලා හිතන්නේ අපේ ගෙදරයි විතරයි. නැත්තම් ඥාති ටික විතරයි. එයින් පිටස්තර කෙනෙක් ගැන අපි බොහෝ විට හිතන්නේ නැහැ. නමුත් පින්නතුනේ මේ මෛත්‍රිය වඩන්න තමන්ගේ ගෙදරයි පිටස්තරයි විතරක් නෙවෙයි. මේ මනුස්ස ලෝකය විතරක් නෙවෙයි. මේ විශ්වයේ පින් බලාපොරොත්තු වෙන හැම දෙනෙක් ගැනම හැමදාම තමන් හිතනවා. ඒ හැම දෙනාටම තමන් කොහොමද පිහිට වෙන්නේ කියලා විවිධාකාරයෙන් හිතමින් තමන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට තමන්ගේ වටිනාකමක් වැඩි වෙනවා එන්නේ. එනිසා මේ මෛත්‍රිය කියන එක එක් පැත්තකින් දිනු වෙනට ඕන, අනිත් පැත්තෙන් ශ්‍රද්ධාව දිනු වෙනට ඕන. බුදුහාඳුර කෙරෙහි ධර්මය ගැන, සංඝයා ගැන මේ ධර්මයේ තේරුම් ගැනීමත් එක්ක, ඒ ධර්මය තමන්ගේ ජීවිතයට පිළිවැදීමත් එක්ක, ඒකේ තමන්ට ආස්වාදය දැනෙනකොට පින්නතුනි ලොකු සතුටක් ඇති වෙනවා. තේරුවන නිතරම තමන් ඇසුරු කරන කෙනෙක් බඩපත් වෙනවා. දවසට වැඩිපුර තමන්ට මතක් වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ, ධර්මයේ දහම් ගුණ, සංඝයාගේ සංඝ ගුණ. තමන්ගේ ජීවිතයේ පිනතුනේ සතුට පිරි ඉතිරෙන ගතියක් එනවා. දැන් තියෙන අර පාළු ගතිය, හිස් ගතිය හුඟා කඩු වෙනවා. ඇතැම් විට අපි පින්කමක් කළත් පින්කම කරන අවස්ථාවේදී මහා හුඟක් මහන්සි වෙලා කරනවා. කරාට පස්සේ ඇතැම් විට පින්කම ගැනවත් අපි හිතන්නේ නැහැ. එහෙම නැතුව පිනතුනේ නිතරම තමන්ට මේ ජීවිතය ලැබිච්ච උතුම්ම රත්නයන් තුන ගැන නිතර හිතන්න. කල්පාන්තර ගානකට වරක් පහල වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම තියෙන කාලෙක නේද තමන් ඉන්නේ. ඒ සංඝයා වැඩ සිටින කාලෙක ඉතාම දුර්ලභ කාලෙක නේද ඉන්නේ. ඒ රහතන් වහන්සේගේලාගේ සුවඳ මේ තාම වාතලයේ තියෙනව නේද? ඒ රහතන් වහන්සේගේ ස්පර්ශ වෙච්ච වැලිකට නේද මම පාගන්නේ කියලා නොයේ කාකාරයන් තමන් හිතන්නේ. හිතනවත් එක්කම තමන්ගේ අර තනි ගතිය, හුදකලා ගතිය නැති වෙනවා. තමන්ට ලොකු රැකවරණයක් ලැබෙනවා. දහමෙහි ආනිසංස, දහමේ රැකවරණය තමන්ට ලැබෙනවා. තමන් හුදකලා කෙනෙක් නෙවෙයි. තමන්ට පිහිටට දහමක් තියෙනව නේද කියන එක ගැන තමන්ට ලොකු විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. ඒක අර සාමාන්‍ය තමන්ගේ දරුවෙක් ගැන, ඥාතියෙක් ගැන තියෙන විශ්වාසය වගේ නෙවෙයි ඒක. ඊට වඩා බොහොම ඉහළට ගිහිපු විශ්වාසයක්. මෙන්න මේ ශ්‍රද්ධාව පින්නතුනි තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන වරක් මහා නාම ශාක්‍යයට මහා නාම කියලා ශාක්‍ය කුමාරයෙක් හිටියා. මේ කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, බුදුරජාණන් වහන්සේ අපි නිතරම නොඑක් විදිහ රාජකාරී කරන අය, ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අය, ඇතැම් විට එවැනි අවස්ථාවකදී මා මිය ගියොත් මගේ පරලෝක ගතිය, පරලෝක උපත කොයි වගේ දෙයක් වේද කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මහා නම ඔබ ශ්‍රද්ධා දේන්ද්‍රිය දිනු කරපු කෙනෙක්, ඔබ කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත් ඔබේ පරලෝක ගතිය දුගතියකට යන්නේ නැහැ, ඔබ සුගතියකම උපදින්නේ කියලා. ඒකට හේතුනේ පේනතුනේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් තුර ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් ඒ කෙනා දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. මාත්‍රයක් කියවට හිතන්න එපා, මේ පොඩි ප්‍රමාණයක් කියලා. මේක විශාල ප්‍රමාණයක් තියෙනකොට තමයි ජීවිතේ. තමන්ම කල්පනා කරලා බලන්න තමන්ට ජීවිතයේ දවසකට වැඩිපුර සිහිපත් වෙන කවුරු ගැනද කියලා. අන්න ඒකෙන් තමන්ට යම්කිසි සලකුණක් ලබා ගන්න පුළුවන්. තමන්ගේ අනාගතය ගැන තමන්ටම යම්කිසි විදිහේ තීරණයකට එන්නට පුළුවන් මේක. මේක දවසින් ඉඳන් ඇති වෙන දෙයක් නෙවෙයි. කාලයක් ධර්ම කරුණුත් මෙනෙහි කරමින්, භාවනා ප්‍රගුණ කරමින්, හොඳ ධර්ම දේශනා අහමින්, කල්‍යාණ මිතුරන් ඇසුරු කරමින්, ඒ ඇත්ත එකට පින්කම් කරමින් ඉන්නකොට මේක තමන්ගේ ජීවිතයේ ටිකෙන් ටික වැඩි වෙනවා. ඒත් එක තමන්ට ලොකු සතුටකුත් එනවා. එතකොට එක පැත්තකින් ශ්‍රද්ධාව පිරී ඉතිරි යන කෙනෙක් නම්, අනිත් පැත්තෙන් නිතර අනිත් කෙනා කෙරෙහි මෛත්‍රී සාගතව ඉන්නවා නම්, මේත් එක පිනතුණි ලොකු කුසලයක් තමන්ගේ ජීවිතයේ වැඩි වෙනවා. තමන්ට අතීත කර්ම ශක්තියින් විදියට නොඑක් විදියේ අකුසල කර්ම විපාක එන්න තියෙනවා නම්, ඒව හුඟා ඈත් වෙනවා මේ බලවත් කුසලයේ නිසා. අනිත් පැත්තෙන් තමන්ගේ එන්නෙන්නම කෙලෙස් අඩු වෙන ගතියකටත් යනවා. රාග ద్వේෂ මොහ ටිකෙන් ටික අඩු වෙන ආකාරය තමන්ටම පේනවා. ඇයි? තමන් ගැන තමන් නිතර අවධානයෙන් ඉන්නේ. වෙනද තමන් බාහිර පිටස්තරය ගැන බලන්නයි නිතර අවධානය යොමු කළේ. දැන් තමන්ම තමන් ගැන බලනවා. ඊයට වඩා මගේ රාගය ආද අඩු වෙලාද? ඊයට වඩා මගේ අනිත්‍යය ගැන තිබිට අමනාපය, මෝහය, අවිද්‍යාව දැන් අඩු වෙනවාද කියලා තමන්ම තමන් ගැන බලනවා. අනිත් කෙනෙක් එක්ක තමන් සසඳන්න යන්න අවශ්‍ය නැහැ. තමන්ම තමන් ගැන සසඳමින් බලන්න. එතකොට තමන්ගේ සාර්ථකත්වය බලාගන්නට පුළුවන්. මෙන්න මේ දෙක පින්නතුනි, එකහතකින් තෙරුවන් ගැන ශ්‍රද්ධාවෙන් ඉන්නකොට අනිත් පැත්තෙන් වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා කියන මේ අනිත් ඉන්ද්‍රිය ධර්මත් දියුණු වෙනවා. එතකොට තමන්ට මෙන්න මේ රැකවරණේ ටිකෙන් ටික සල්සා ගන්නට අවස්ථාව ලැබෙනවා. එතකොට අපි මේ මුලින් සඳහන් කළේ පළවෙනි විෂන් එක, තමන් කොයි මොහොතේ මිය ගියත් තමන් සුගතිගාමි වෙනවා කියන විශ්වාසය තමන්ට තියෙනට ඕනේ. ඒ සඳහා ශ්‍රද්ධාව, මෛත්‍රිය, සිල්වත් බව පුළුවන් තරම් දිනු කර ගන්නට ඕන. ඒක තමන් ගැන වගේම තමන් ඉතාම ආදරය කරන, විශේෂයෙන් තමන්ට වඩා වයසක ඉන්න අම්මලා තාත්තලා අය වැඩිහිටි තමන් ආදරය කරන අය ඉන්නවනම්, එයා බොහෝ විට තමන්ට වඩා කලින් ජීවිතයෙන් සමු ගන්න පුළුවන්. ඒ අයට උපරිම උත්සාහ කරන්න මේ රැකවරණය ලබා දෙන්න. එයාලා මිය ගියාට පස්සේ මල ගෙදරට නොගියත් කමන්නේ, දානයක් නොදුන්නත් කමන්නේ, ඉන්න කාලේ හැකිතාක් දුරට මේ රැකවරණය ලබා දෙන උත්සාහ කරන්න. ඒක තමයි යට කරන ලොකුම උපකාරය. ඒක මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි, මේ ජීවිත කාලේ මෙයාට සැනසීමෙන් ජීවත් වෙන මාවතත් මේකයි. එතකොට පළවෙනි දැක්ම මොකද? තමන්ගේ ළඟ තියෙනට ඕන, තමන් ඕනම සංකීර්ණ අවස්ථාවක, ලෙඩ වෙන අවස්ථාවක, අනිත් කෙනෙකුගේ උපස්ථානයක් ලබන ලාක විතරක් නෙවෙයි, අනිත් කෙනේ තමන්ගේ ජීවිතයට හානියක් කරන වෙලාවකදී වුණත් හිත දුර්වල නොවන විදියට දැම්මම හිත හදාගෙන ඉන්නට ඕන තමයි. ඒක විවිධ දේවලින් තමන් ඉන්න කලින් ප්‍රැක්ටිස් කරනවා. දැන් වෙනත් කෙනෙක් තමන්ට නොසලකා හරිනකොට හරි, බනිනකොට හරි, තමන්ගේ ළඟම කෙනෙකුට මොකක් හරි හානියක් කරනකොට හරි, තමන් බලන්න තමන්ට ඒකට මෛත්‍රී සාගතව මොන දෙන පුළුවන්ද කියලා මේ ඉන්න කලින්ම බලන්න. එතකොට ඇත්තෙම මේ අපේ එදිනෙදා ජීවිතයේම පින්නතුනි අපට තමන් දන්න ධර්මඥානය තමන්ට ඇත්තටම ටෙස්ට් කරන්න තියෙන අවස්ථාවක්. එදිනෙදාට අපටම අපි ගැන පරීක්ෂා කළ බලන දෙන අවස්ථාවක්. නමුත් අපි අවස්ථාව මඟහැර ගන්නවා. අපි බොහෝ විට බලාපොරොත්තු වෙන බාහිර ඔක්කොම දේවල් ලස්සනට පිළිවෙලට තියෙන්න ඕන කියලා නේ. පොඩ්ඩක් හරි වෙනස් වෙච්ච ගමන් කලකිරෙනවා. ඇතැමිට කේන්ති යනවා, දුක් වෙනවා. මං හැම වෙලාවෙම පිළිවෙලට එන කෙනෙක් කවුල් කරන්න එපා කියලා නේ. එහෙම කියනවනේ නේ. තමන්ගේ පිළිවෙල තියෙන පුළුවන් පේනතුනේ තමන් දහම තුල ඉන්නවා කියන්නේ. එහෙම නැති වෙච්ච වෙලාවට ඒවට තමන් මොහොන දෙන්න පුළුවන් ඉදිය මනසක් හදාගෙන තියෙනට ඕන. ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ධර්මයේ පුහුණු කරනවා කියන්නේ පේනතුනේ හරියට යුද්ධයකට ආයුධ මුහත් කරනවා වගේ වැඩක්. එතකොට ආයුධ වලින් ප්‍රයෝජන ගන්න අවස්ථාව මොකද්ද? යුද්ධය කියන්නේ මොකද්ද? යුද්ධය කියලා කියන්නේ තමන් අකමැති රූප දකින වෙලාවල්, තමන් අකමැති ශබ්දයන් අහන වෙලාවල්, තමන් අකමැති ගඳ සුවඳ, රසයන්, වේදනාවල්, සිතුවිලි විඳින වෙලාව. අපිට මොකද වෙන්නේ පිනුතුනි? අපි හොඳට ආයුධ ටික මෝහත් කරලා ලස්සනට බැබලි බැබලි ඒ ටික තියෙද්දි ඒ ටික අල්මාරියක දාලා හොඳට ලොක් කරලා යතුරු තරන් තියලා දිනන කාටවත් ගන්න බැරි වෙයි. අවශ්‍ය වෙලාවට අර ටික පාවිච්චි කරන්න යාපි. අපිට දෙයක් තමන්ගේ ජීවිතේට අමහිරි අධ්‍යක්ෂකයෙක් ආපු ගමම හිතන බලන්න මම මෙච්චර පින් කළා මටමයි මේව වෙන්නේ කිය තමන් ගැන තවත් පල්ලෙහාට වැටෙනවා තමන්. පින්නතුනි එන හැම අවස්ථාවකම හිතන්න තමන් මෙතෙක් කල් ඉගෙන කියාගත්තු දහම් පාසල් ගිහිපු කාලේ ඉඳන් මේ දක්වා කරපු ඉගෙනගත්තු දේවල් ටික තමන්ට මේ ප්‍රැක්ටිස් කරන්න වෙලාවයි කියලා ඒකේ රිසල්ට් එක බලන වෙලාව කියලා තමන් හිතන්න. අපි බොහෝ දෙනෙක් මේ අවස්ථාව මගේ හැරගන්නවා පින්නතුනි. මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්නෙ නැහැ. අන්න ඒක තමයි. අන්න ඒ පුහුණුව තමයි අවසානයේ වෙලාවේදී පින්නතුනි අර තමන්ට දෙන බෙහෙත් එක වතුර ටික වෙලාවේදී තමන්ගේ හිත හදාගන්න තියෙන්නට මූලික පෙරහුරුව තමයි මේ ජීවිත කාලය ලබන අත්දැකීම ටික. දෙවෙනි කාරණේ තමයි අපි නතුනේ දෙවෙනි විෂන් එක තමයි තමන්ගේ මේ මොහොතේ තමන්ගේ මනසට දුකක් එනවා නම් ඒ දුකේ ස්වභාවය මොකද්ද? ඒ දුකෙන් තමන් නිදහස් වෙන්න මොකද කරන්න ඕන කියන කාරණේ. සමහර කෙනෙක් මරණයෙන් පස්සේ ජීවිතයක් නොපිළගන්නවත් පුළුවන්. බුදුහාමුදුරුවෝ කියලා නෑ පිළිගන්නම කියලා. සමහර කෙනෙකුගේ අනාගත ජීවිතය හොඳට සාර්ථකව හොඳ සුගති උපතක් යන්නත් පුළුවන් පින්කම් නොකරත් සමහර අය. සසර කලාව හොඳ පින්කම් කියේ නැත්නම්ට ලොකෝ පින්කම් නොකරත් සුගතිගාම වෙන්න පුළුවන් කියලා අය. සමහරට කමාරුවක් වෙන්නේ නැහැ. ඒක උනත් නුනත් පින්නොතුනි අපි හැම දිනෙකම කැමති මේ ජීවත් වෙන මොහොතට සාර්ථකව දුක් පීඩා වලින් තොරව ජීවත් වෙන්න. තොට එතෙන්දී අපට ආකාර දෙකකින් මේකට මොන දෙන්න පුළුවන්. එකක් තමයි රාග ద్వේස අඩු කරගෙන ජීවත් වීම. ඒ කියන්නේ අපට හිතට එන රාගයක් එනවා නම් රාගය අඩු වෙන විදියට අසුභ භවනාව හරි නැත්නම් වෙනත් භවනාවක් උපයෝගී කරගෙන ආහාරය පටිකුල සංඥාව හරි ධාතු මනසිකාරය හරි නොයෙක් විදිය භවනා ක්‍රම තියෙනවා රාගය අඩු වෙන විදියට කරන්න ඕන භවනා. ඒ භාවනාව කොස්සේ කළා කල යම්කිසි ප්‍රමාණයකට තමන්ගේ තරහය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ද්වේෂය අඩු කරගන්නත් පුළුවන්. මෛත්‍රී භාවනා කළා සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා නැත්නම් සසර කර්මය ගැන හිතලා මේ වරද කළත් ඇතැමිට මෙයා ගියත් මගේ අම්ම වෙන්න පුළුවන්, තාත්තා වෙලා හිටිය වෙන්න පුළුවන්, දරුවෙක් වෙලා හිටිය වෙන්න පුළුවන් කියලා විවිධ ආකාරයෙන් හිතලා හිතලා ඒ අමනාපය අඩු කරගන්න පුළුවන්. දැන් විතක සංඨාන සූත්‍රයේ සඳහන් වන්නේ හිතට විතර්කයක් ආවහම කොහොමද ඒක දුරු කරගන්නේ කියලා. එකක් තමයි අඤ්ඤ විතක්ක. රාගයක් ඇති වුණා නම් අසුභය මෙනෙහි කරනවා. ද්වේෂයක් ඇති වුණා නම් මෛත්‍රිය මෙනෙහි කරනවා. මෝහයක් ඇති වුණා නම් සතිය දිනු කරනවා. ඒ වගේ ක්‍රමයකින් වෙනස් ඊට වඩා විරුද්ධ සිතවිල්ලකින් අරගෙන යටපත් කරන එක. ඊළඟට කියනවා ආදීනව දස්සාවේ කියලා. ඒකේ ආදීනව මං ද්වේෂයට පත් වුණා නම් මටමයි ඒකේ අවශ්‍යය. මගේ හිතමයි නරක වෙන්නේ, මටමයි දුක ඇති වෙන්නේ කියලා ආදීන බලන ක්‍රමය. ඒ වගේම තියෙනවා අසති අමනසිකාරා කියලා. තමන්ගේ හිතට රාග ආදී කෙලෙස් ඇති වෙන සිතුවිලි තියෙනවා නම් ඒ සිතුවිල්ලම නොසිතා ඉන්න කියලා. හැකිතා හිතන වෙලාව අඩු කරන්න කියලා එක. ඒ වගේ දේවල් ගැන වැඩිපුර කතා බහ කරන්න එපා. අනිත්‍යයත් එක්ක සාකච්ඡා කර කර ඒක තමයි වැඩි කරගන්න එපා. ඒක කතා කරන වෙලාව අඩු කරන්න, හිතන වෙලාවත් අඩු කරන්න. හැබැයි වරදවා තේරුම් ගන්න එපා හිතන වෙලාව අඩු කරවනයි කියන්නේ අමතක කිරීම නෙවෙයි. අසති අමනසිකාරා කියලා කියන්නේ සිහි නොකර ඉන්න මිසක් අමතක කරන්න කියන එක නෙවෙයි. අමතක කරන්න කියලා වගේ දෙයක් හිතුවට අමතක කරන්න බෑ පිනොදින. එහෙම ලේසි නෑ ඒක. දැන් අපි ගියොත් මේ අතන්ට මේ වඳුරෙක් ගැන නොහිතා ඉන්න කියලා. උදේ ආපු ගම කියන අද නම් වඳුරෙක් ගැන හිතන්න එපා කියලා. වෙනද හිතන්නේ නැති එක ගැන තද හිතන ගන්න ඊට පස්සේ. සමහරට අපි දරුවෝ ගැන දැන් එහෙනම් මම අයින් කළම තියෙන කියලා ඇහුවොත් කියනවා තැමිට. එයා වැඩ වැඩ කළා දැන් අපි පවුල මෙයා අයින් කළා තියෙන කියලා කියන. නමුත් එයාගෙන තමයි වැඩිපුරම හිතන්නේ තැමිට. එහෙම පින්නතනේ නොසිතායින නෙවෙයි බුදුදහමේ කියන්නේ. අමතක කරන්න කියන එක නෙවෙයි කියන්නේ. බුදුදහමේ මූලික කියන්නේ මා සතිය කියන එක සතිමත් බව දිනුවෙන බින්දු මතකේ වැඩි වෙනවා. මතක් කිරීම නෙවෙයි ගැටලුව. ඒ මතක් කරනකොට සිහින් ඉන්න එකයි කියන්නේ. මෙතනදී අසති අමනසිකාරා කියලා කියන්නේ රාගාදී අරමුණු ඇතිවන දේවල් තියෙනවා නම් ඒවා සිහි නොකර ඉන්නට ඕන අපි. සිහි ගන්න වෙලාව අඩු කරන්න ඕන. ඒක මූලික ප්‍රයිමරි ටෙක්නික් එකක් තියෙනවා. ඒ වගේ මෙහෙමත් බැරි නම් තමන් දැඩි වීරියෙන් ඩට් ටික තද කරගෙන හරි එවැනි සිතුවිලි එනකොට ඒක යටපත් කරගන්න කියලා විවිධ විදිහේ ක්‍රම දේශනා කරලා තියෙනවා විතක්ක සම්ඩාන සූත්‍ර වෙන්නේ තැන්වල. ඒ පින්නතුනේ මූලික ලක්ෂණ. නමුත් බුදුදහමේ හැටියට අපේ අන්තිසි විදියක ක්ලේශයක් ඇති වෙනවා නැති වෙන්නේ පින්නතුනේ ප්‍රධාන වශයෙන් අවිද්‍යාව නිසා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අපි දැකපු අහපු අතීත අරමුණ සිහි කරනකොට මේ මොහොතෙහි අපට හිතෙන්නේ දැන් මේ සිද්ධිය මේ මොහොතේ සිදුවන දෙයක් වගේ කියලා. අපට හිතෙන්නේ නැහැ අතීතයෙන් නිරුද්ධ වෙච්ච සිද්ධිය දැන් තමන් අලුතෙන් තමන්ගේ හිතම දැන් සිහි කරනවා කියන එක. තමන්ගේ මයින්ඩ් එක තමන් දැන් රීඩ් කරනවා කියන එක මතක නැහැ තවන්ට. තමන්ට හිතෙන්නේ ඇත්ත සිද්ධියේ දැන් මේක වෙන්නේ කියලා. දැන් ඊටාම සරල උදාහරණයක් කියන්නම්කෝ. දැන් මේ පිනතුණුගේ ගෙදර තියෙන සීතකරණය ෆ්‍රිජ් එක මම කියන දැන් මතක් කරගන්න කියලා. මතක් කරගන්නේ කියනකොට ඔබට මතක් වෙන කොයි වගේ ෆ්‍රිජ් එකක්ද? ලයිට් පත්තු වෙන එකක්ද ඔෆ් කරපු ෆ්‍රිජ් එකක්ද? දැන් මතක් වෙන කිව්වහම ලයිට් පත්තු වෙන ෆ්‍රිජ් එකක් නේනි. ඇත්තෙම පිනතුණි මේ වෙලාවේ ඒකේ ලයිට් පත්තු වෙමින්ද තියෙන්නේ? නෑනේ. අර කලින් දැකපු එක තමයි අර ලයිට් පත් වෙන වෙලාවේ තිබිච්ච සිද්ධිය තමයි දැන් මතක තමන්ට. ඇත්තෙන්ම දැන් ඇතමිට ඒක වහලා තියෙන්නේ. දැන් ඒක ඇරලා තිබුණත් ඇරලා තියෙන අර කලින් ඇරපු විදිය ලයිට් එකක් නෙමෙයි දැන් තියෙන්නේ. කලින් ලයිට් දෙක තුනක් පත් වෙලා තිබුණේ නේ පුළුවන් දැන් එක බල්බ් එකක් ඇතමිට පිටිල තියෙනත් පුළුවන් දැන්. තමන් නිතර යන කණ්ණාඩිය මතක් කරගන්න බලන්න. කන්නාඩිය මතක් කරනකොටම කන්නාඩිය විතර ඔබට සේපත් වෙන්නේ මතක් වෙන්නේ නෑනේ. කන්නාඩියේ ඉන්න කෙනත් එක්කමනේ අර ලෝකේ ලස්සනම කෙනා. ඔව් එයාත් එක්කම තමයි මතක් වෙන්නේ. කන්නාඩිය විතරක් අපට මතක් වෙන්නේ නැහැ පින්නතුනි. මතක් වෙන්නේ කන්නාඩිය ඇතුළේ ඉන්න කෙනත් එක්ක. නමුත් පින්නතුනි මේ වෙලාවේ ඒක නැහැ. ඒ දෙයම තමයි පින්නතුනි ඒ සීතකරණය ඒ කන්නාඩිය ඒ දෙයම තමයි. අපි යම් තාක් දෙයක් මේ වෙලාවේ මතක් කරනවා නම් ඇසෙන් දැකපු දෙයක් කනෙන් අහපු දෙයක් නාසෙන් ගඳ සුවඳ ලැබපු අතීත දෙයක් විතරක් නෙවෙයි අනාගතයේ තමන් හිතන්න ලබන්න දකින්න බලාපොරොත්තු වෙන දේවලුත් එහෙමයි. ඒ විතරකුත් නෙවෙයි පිනතුනි පුදුමය වඩාත්ම අසිරිය විස්මිත දෙයක් නම් පිනතුනි ඔබ මේ වර්තමානයේ දකින්නවා කියලා හිතන මේ දේ ඇත්තෙන්ම වර්තමානයේ දක්න දේ නෙවෙයි මේ ඔබට පේන්නේ අතීතයේ නිරුද්ධ වෙච්ච දේකුයි දැන් මේ ඔබ මේ දැනුත් මේ බලන් ඉන්නේ. ඒකයි මේ රූපය මේ හාඳුරු කෙනෙක් කියලා ඔබ හඳුනා ගන්නකොට අවල් හාඳුරු කියලා හඳුනා ගන්නකොට මුලින් අර තමන්ගේ හැට ආපු පළවෙනි දර්ශනය නිරුද්ධ වෙලා දෙවෙනි එකයි බලන්නේ ඔබ. මේකත් එක්ක සිහි කරනකොට පේනවා අපිට හිතා ගන්න පුළුවන් අපි සම්පූර්ණයෙන්ම දුක කියන එක විඳින්නේ මනසින් කියන එක. දුකක් හෝ සැපක් අපි විඳින්නේ ඒ බාහිර තියෙන දේම නෙවෙයි ඒ තියෙන දේ සතර මහා භූත රූප හෝ යම් කිසි දෙයක සම්බන්ධයක් තියෙනව නැත්නම් නෑ බාහිර දෙයක් නෑ කියලා නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. බාහිර දෙයක එකතුවක් තියෙනවා. ඒ එකතුවක් තියෙන්නේ අපේ වර්තමානයේ මේ මොහොතේ මනසේ ස්වභාවයට අනුවයි ඒක බාහිර නිර්මාණය වෙන්නේ. බාහිර තියෙන දේම නෙවෙයි අපට පේන්නේ. බාහිර තියෙන දේ යම් කිසි බලපෑමක් තියෙනවා හැබැයි ඒකත් වෙන්නේ අපේ වර්තමාන මානසික ස්වභාවයට අනුව. දැන් මේ මොහොතේ අපිට මේ ශාලාවේ ඉන්න මිනිස්යන් ටික විතරයි පේන්නේ. අපේ අභ්‍යන්තර ආයතන ටික වෙනස් වුණොත් පින්නතුනේ මිනිස්යන් විතරක් නෙවෙයි අනිත් ඇය ටිකක් පේනවා මෙතන. අනිත් සත්ත්වයන් ටිකක් පේනවා. තවත් දිනක රොතෙන් ඇතැම් විට මේ ශරීර වල ඇතුලේ ඉන්න අනිත් සතුට ටිකක් පේනවා කියන ගන්න ඇතැම් විට. බඩවැල්ල දින සතුට ටිකේම ඊට ටිකත් එක්ක ඔක්කොම පේනවා. දඟලන සතුට ටිකත් එක්ක ඔක්කොමත් බලන්න පුළුවන් සමහර විට. තවත් සමහර විට මේ අස වෙනස් වෙනවා. ඉතින් මේ බිත්ති ටික ඔක්කොම විනිවිද ඈත පේන්නත් පුළුවන්. විතරක් නෙමෙයි මේ ශරීරය මේ බිත්ති දොරවහල තිබෙද්දී එහෙට ගෙන යන්නත් පුළුවන්. ඒ තරම් දුරට පින්නතුනි මේ ඇස වෙනස් වෙනවා. තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී මේ අභ්‍යන්තර හේතු ගානක එකතුවකින් තමයි මේ බාහිර රූපේ නිර්මාණය වෙන්නේ. අනිත් දේ තමයි මේ ඇසත් බාහිර රූපයන් ස්පර්ශයත් විඥානයත් චක්කු සම්පස්සයත් ඒකින් හටගත්තා වූ චේතනා විතක්ක විචාර තණ්හා සංඥා මේ සියල්ලක්ම පිනතුනි නිර්මාණය වෙන්නේ පෙරපසු නොවි ඒ මොහොතේ. මේ ආධ්‍යාත්මික ලෝකයේ පිනතුනි අපි නිතර කියන්නේ රෙඩිමේඩ් ඒවා මොනවාක්වත් නැහැ. කලින් නිෂ්පාදනය කරපු මොනවාක්වත් නැහැ. සම්මුති ලෝකයේ තුල කලින් නිර්මාණය කරපු ඒවා තියෙනවා අපිට ගිහින් කලින් මිලදී ගන්න පුළුවන්. නමුත් මේ පරමාර්ථ සත්‍යයට යනකොට ආධ්‍යාත්මික ලෝකයේ තුල තියෙන මේ මොහොතේ අපි සීනි තේ කුල දාලා හදාගන්න තේ එකක් වගේ මේ මොහොතේ අපිම හදාගන්න ලෝකෙකින් ඉඳන් මේ ටික පේන්නේ අපට. ඇසෙන් රූපය පේනකොටම මේ මොහොතේ නිර්මාණය කරගන්න මානසික ස්වභාවය මේක පේන්නේ. ඊළඟ මොහොතේ මානසික ස්වභාවය අනුව ඒක සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් ඔබ මං කෙරේ ප්‍රසාදිකේ මේක බලනවා නම් මං ඔබට කවුරු හරි ඉලක්ක කරගෙන බැන්නොත් ඊළඟ මොහොතේ බලනකොට සම්පූර්ණම වෙනස්ස පේන්නේ ඔබට. මං විතරක් නෙමෙයි මගේ ඇඳුනොත් එකක් අමනාපේ ඊට පස්සේ. මං ඇඳන් ඉන්නේ ඇඳුමක් දැක්කත් ඔබට කියන්නේ ඊට පස්සේ. මං පාවිච්චි කරන දෙයක් දැක්කා තන්නහ බැනපෝ අඳුරන්නේ තොප්පිය කියලා. ඒ තරම්ම පිනුතර මේ ආයතන වෙනස් වෙනවා. ඒක පුද්ගලෙන් වරදක් නෙවෙයි. ඒක තමයි ධර්මතාවය කියලා කියන්නේ. ඒ නිසා මේ කිසිවක් පිනුතරින් බාහිර දේ වෙනස් වුණා නෙවෙයි. අපේ අභ්‍යන්තරයේ මානසික ස්වභාවය අනුව මේක වෙනස් වෙන්නේ. ඔබටම මේක අත්දැකීම ලබන්න පුළුවන් ඔබේ නිවසේ ඉන්න අයගෙන. කොච්චර ආදරෙන් හිටිය කටියදනේ. කලකදී තාම ආදරෙන් හිටියා. නිතරම හරි හුඟා කතා කරන්න ආසාවෙන් හිටියනේ. දැන් කොච්චර කතාව අඩු වෙලාදනේ. එහෙම කතා කරපු අයත් එකනේ. පින්නතුනේ ඒ තීමිට නැවුම් ගතිය කොච්චර අඩු වෙලාද. ඇතැම් විට අපි දුරස්සේ කියලා නරකය කියලා හිත හිතන් හිටිය අය සමීප බලනකොට හරිම හොඳයි. එහෙම වෙච්ච එකට අලුත් තියෙනවා. පින්නතුනේ මෙන්න මේ වගේ ජීවිතය කියන එක මේ අපි වර්තමානය තුළ මේ ලබන අත්දැකීම් සමුදායක් තියෙන්නේ. මෙන්න මේ ගැන හරි සිහියෙන් සහ නුවණින් හිටියොත් දෙයක් දකිනකොට පින්නතුනේ අපට බාහිරට හිතන්නේ ලෝකේ අනිත්‍යය යමක් දකිනකොට බාහිරට නැඹුරු වෙද්දී අපි බලන්නේ ඒ රූපය බලනකොට Tamanට මොකක්ද උනේ කියලා මේ පැත්තය බලන්නේ. දැන් අපි නිතර බණ වලට කියන කාරණයක්. දැන් ওই බණ හදි හිම කාගේ ෆෝන් එකක් තින්ස් යනවා නම් ඔක්කොම කට්ටිය බලනව නේද ඉහනේ. ඉතල ෆෝන් එක දිහා බලන ඊට පස්සේ බලන මේ බෑග් එකයි තිය කාටද කියලා ඊට පස්සේ මේ බෑග් එකයි තිය කාවුද කියලා බලනවා. ඊට පස්සේ අත් එක කවුද ඇවිල්ලා තියෙන කියලා බලනවා. ඈ ඔක්කොම පොඩි මොහොතක යනවා නේද. පින්නතුනි බලන්න ඔබේ මානසික සුවතාවය ඔබ කැමති නම් ඔබ මොකද කරන්න ඕන? ඒ ෆෝන් එක රින්ස් යනකොටම බලන්න දැන් මගේ හිතට මොකද වෙන්නේ කියලා. එතකොට පින්නතුනි තාම පොඩ්ඩක්වත් මූණ නෙවෙයි හැක්කත් තමන් අරවන්නේ කාගේද කියලා බලන්න. චෝදනා කිරීම අදහසින් තමන්ට බලන්න හිතෙන්නේ. තමන්ගේ මනසේ උපරිම සුවතාවයේ මනසේ නිරෝගී භාවය තමන් රැක ගන්නවා. ඒ නිසා ලෝකේ අනිත්‍යය බාහිරට ફોકસ කළ ඉඳිද්දී අපි පින්නතුනි බුදුහාඳුරගේ ශ්‍රාවකයන් ඉදිරිය අපි කරන්නේ අපේ අභ්‍යන්තර පැත්තට හැරෙනවා. ඒකෙන් කියන්නේ පින්නතුනි ඔබගේ දරුවාගේ ගෙවල් දොරවල් වල ආදාන කටයුතු කරන්නේ නැගෙන එක නෙමෙයි මේ කියන්නේ. දරුවාගේ අඩු පාඩුවක් තියෙනවා නම් ඒ අපි කතා කරනවා, කරුණාවෙන් උපදෙස් දෙනවා, දඬුවම් උනා දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් තමන් කල්පනා කරන්න තමන්ගේ යථාර්ථය ගැන, තමන්ට දුකෙන් නිදහස් වෙන්න ඕන නම් මේ දර්ශනිනුන තමන් ඉන්න ඕන කියන එක ටිකෙන් ටික හරි තමන් පුහුණු කරන්න. මෙහෙම ගිහිල්ලා පේනතන අන්තිමටම තමන්ට මොකද වෙන්නේ? තමන් ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් ලැබුණත්, කයට පහසක් ලැබුවත්, හිතට සිතුවිලක් ආවත්, ඒ මොකක් ආවත් තමන් බලන්නේ මේ ඇති උනේ මේ ස්කන්ධ පංචකයක් හටගත්තා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහක් හටගත්තා. එතනම නිරුද්ධුනා කියලා දකින්නවා. තමන්ට පේනතුනි මෛත්‍රී කරන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ පිටස්තර. අර ප්‍රාථමික මට්ටමේදී සාමුදි සත්‍ය තුල ඉඳගෙන අපි උපරිම කුසලයේ කියලා කියුණේ ලෞකික කුසලයේ මෛත්‍රිය කියලා. මෙතෙන්ට එනකොට පින්නතුනේ ඒකවත් අපිට වඩන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඊටත් වඩා ගැඹුරට ගිහිනා. මරණ අසෝ භාවනාවත් මෛත්‍රී භාවනාවත් වඩන්න අවශ්‍ය නැහැ මේ ලෝකතර ප්‍රඥා තුල ඉඳිද්දී. මොකද තමන් දුක් ටික නිදහස් වෙලා ඉන්නේ. යම් කිසි අවස්ථාවක අපි මෙන්න මේ දර්ශනයක් නැතුව මේ විදිහේ සතිය පුහුණු කිරීමක් නැතුව අපි යම් කිසි වෙලාවක ඉන්නවා නම් එහෙම තමයි අපි වැඩිපුරම ඉන්නේ නේ. බුදුහාඳුරු උපමාවකින් දේශනා කරලා තිනවා බහා ඇති බොහෝ විට අපි කියනවා අරහම ගලවපු හරකගේ උපමාව. පන පිටින් හරකෙක්ගේ හම ගහන හමයින් කරනවා. ඒ හම ඉවත් කරපු සතා නිදැල්ල යනට හරිනවා. ඒ සතා අප්‍රමාණ දුක් වේදනාවට පත් වෙනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ හේතුඵල ධමයේ හට ගැනීම නිරුද්ධ වීම දන්නේ නැත්නම් දැනගත්තත් ඒ මොහොතේ සිහියෙන් නන්ව සිටින්නේ අර සතා විඳින දුක් ටිකම තමයි අපිත් විඳින්නේ කියලා බුදුහාම දේශනා කරනවා. ඔබ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය විශ්වාස කරනවා නම්, උන්වහන්සේගේ ධර්මයේ ස්වාකහාතාදී ගුණ ඔබ විශ්වාස කරනවා නම් ඔබට මේ ගැනත් විශ්වාස කරන්න වෙනවා. අපි ලස්සනට ඇඳුම් ඇඳලා හිටියයි කියලා කියන්නේ, අපි ලස්සන වාහනයක ගියා කියලා කියන්නේ, අපි ලස්සන රසවත් කෑම ටිකක් කෑවා කියලා කියන්නේ දුක නිදහස් වුණා කියන එක නෙවෙයි. අර දුක තුල මිදගෙන අපි ඇත්තටම ඉරියව් වෙනස් කිරීම යම් යම්දල් වෙනස් කර කර අපි මේ කුස සයට වේදනස මුසුබත් කන්නේ කියලා කියනවනේ. බඩගින්නටයි මේ කන්නේ, බලන් ඉන්නයි හිතන්නේ මේ විනෝදයට කනවායි කියලා. දැන් බොහොම බඩගින්න ඉන්න කියලාගේ කෙනෙක් හොඳ ආහාරයක් කනවා. ඉතින් අපට හිතෙන්නේ හොඳ ආහාරයක් රස විඳිනවා කියලානේ. ඇතැමිට රස්නෙන් ඉන්න කෙනෙක් AC එකක් දාගෙන හරි ෆෑන් එකක් දාගෙන හරි ඉන්න අපට හිතෙනවා හරිම සැප තමයි කියලානේ. ඒ මනුස්සයාට දුකෙන් නිදහස් වෙන්නේ මේක කරන්නේ. සැප විඳින නෙවෙයි ඇත්තෙම. ලෝකෙ මේ දේවල් කරන්නේ ඇත්තනම සැප විඳින නෙවෙයි. ඒ මොහොතේ ඇතිවන දුකට පිළියම් ටිකක් මේ කරන්නේ. දැන් ලස්සනට ඇඳුම් හැම ඔබ ඇඳලා ඉන්නකොට හොඳට ඇඟ පිරෙන්න වෙනත් රටක රස්නේ රටක ඉන්න නම් හිත ඇතැමිට හරිම හොඳට ඇඳුම් ඇඳන් ඉන්නවා. හරි මාසය මේ ඇඳුම් ගන්න තියම කියලානේ. අපි ඇඳුමට ආසම නෙවෙයි නේද? අර බෙල්ලේ වටේට එකක් දාන්නේ වුණත් මේ සීතලෙන් ආරක්ෂා වෙන්නේ දාන්නේ ලස්සනකට නෙවෙයි නේද? නමුත් පින්නතුනි ඒක බාහිරින් ඒකේ අර්ථය දන්නේ නැති කෙනා හිතන මියා හුඟක් සැප විඳිනවා කියන. කණ්ණාඩි දෙකක් දාලා ඉන්නකොට අනිත් අය හිතන හරි ලස්සනට හරි ආඩම්බරයක් කණ්ණාඩි දාලා කියලා. අපි මේ ඇස් දෙක පේන්නේ නැති හින්දා කණ්ණාඩි දාන්නේ. ඒ වගේම තමයි පින්නතුනි හැම තැනදීම වෙන්නේ. අපේ මේ සැප විඳිනව නෙවෙයි මේ දුකට පිළියම් කරන පිණතුනි. ඉතින් මේ අතහරිත අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපි ඇත්තටම සැබෑ ලෙසම සැප විඳින ක්‍රමය අපි තේරුම් ගන්න. එතකොට යම් කිසි වෙලාවක මෙන්න මේ වර්තමාන දුකේම නිදහස් වෙන අපි කැමති නම් තමන් අකමැති රූප දකිනකොට, අකමැති ශබ්ද දකිනකොට, මේ ආදී දේවල් වලින් තමන් මුලාවටපත් නොවෙන්න නම් එකාතකින් මෙන්න මේ අවබෝධය තුල ඉන්නට ඕන දුක හටගන්නේ කොහොමද කියන අවබෝධය. අනිත් පැත්තෙන් අවබෝධය තිබ්බත් කරන්නේ අපි මේ මොහොතේ සිහියෙන් නොසිටියොත් අපට ඒ දුක් ටික එනවා. අපි මේක සුතමේ ඥාණයෙන් අහලා තියෙනවා. අහලා තිබ්බට අපි මේක ප්‍රායෝගික කරන්නේ නැත්නම් ඒ මොහොත තුල තමයි දුක් ටික එනවා. අපිට කොච්චර වාහනය පදවන්න එක්ස්පීරියන්ස් එක තිබ්බත් අපි එක මොහොතක් අවධානය නැති වුණොත් මොකද වෙන්නේ? අපි අනතුරටපත් වෙනවා, වාහනේ හැප්පෙනවා. මම මෙච්චර අවුරුදු ගාණක් එක්ස්පීරියන්ස් තිබ්බා කියලා වැඩක් නැහැ. එක තත්පරෙන් ඇස් දෙක පියවුනොතින් තමන්ට ලොකු අනතුරක් එනවා. අන්න ඒ වගේ තමයි හැම මොහොතකම අපට සිහියෙන් ඉන්න වෙනවා මේ දැනුමත් එක්කම. අන්න ඒ සිහියෙන් ඉන්න වෙලාව කාලපරාසයේ වැඩි කර ගැනීම තමයි පින්නතුනි අපේ ජීවිතය අපේ ජයග්‍රහණය කර යන කෙනෙක් විසින් කළ යුතු දේ. අන්න ඒ කාලේ වැඩි කරගන්න තමයි පින්නතුනේ අපි මේ අනිත් හැම පින්කම් ටිකම කරන්නේ. මොකද අපිට මේක දැනගෙන ප්‍රැක්ටිකලි කරන එක විතරක් කරන්න බෑ පින්නතුනේ. ඒකට අවශ්‍ය නිරෝගී භාවය, විවේකය, බාහිර පරිසරය පහසුකම් ටික මේ ඔක්කොම ලැබෙන්නේ තමන් ලබන අධ්‍යාපනයෙන්, කරන රැකියාවෙන්, යුතුයකම් වලින්, මව්පියන්ට කරන උපස්ථාන වලින්, පින්කම් වලින්, මේ දෙකෙන් තමයි පින්නතුනි අර හැම දෙයකටම ආශිර්වාද ලබා ගන්න. ගෙදර ඉන්න කෙනෙක් එක අමනාපේ නම් ඉන්නේ. ඒ ඉන්න කෙනාට වෙලාවට කැමරට ගෝයලා නොදුන්නා නම් මේක ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ නැහැ. ඇවිල්ලා බණ ඊට පස්සේ. බල්ලට වෙලාවට කැමරට දුන්නේ නැත්නම් ඒ බල්ල කෑ ගහන්නේ. ලයිට් එක ඕන් කරන්න ඕනේ වෙලාවට ඕන් කරන්න ඕනේ, ඕෆ් කරන්න ඕනේ වෙලාවට ඕෆ් කරන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ වෙලාවට කරන්න ඕනේ. අම්මා තාත්තා වයසට ගිහිනා ඒ උපස්ථානේ කරන්න ඕනේ. ඒ ඔක්කොම ටික පිළිවෙට කරෝතින් තමයි තමන්ගේ මේ කඩු දෙක සාර්ථක වෙන්නේ. එනිසා පින්නතුනේ එදිනෙදා ජීවිතේ අනිත්‍යයත් එක්ක මේ පොඩි පොඩි දේවල්ට ගැටුම් ඇති කරගන්න එපා. එහෙම මොනවද තියෙන තමන් යන්න තියෙන මේ ලොකු ඉලක්කය නැති වෙනවා. හරියට බස් එක ගමනක් යද්දී අල්ලපු සීට් එක ගිනගෙන නැත්ක රණ්ඩු වුණා වගේ. ගමනාන්තයට යන්න එක කෙසේ වෙතත් පොඩි සීට් එක යන්නේ. ඒ වෙලාවේ පින්නතුනේ ගුටි කාගෙන හරි ඔලුව පාත් කරන් යන්න. නැත්නම් ගමන යන්න වෙන්නේ තමන්ට. අන්න ඒ වගේ තමයි මේ අපි එදිනෙදා ජීවිතය කරන දේවල් වලදී පින්නතුනි හැකියතාක් දුරට තමන්ගේ මේ විෂන් එක තියාගෙන වැඩ කරන්න. එතකොට අර පොඩි පොඩි දේවල් වලින් අපි කලකිරෙන්නේ නැහැ. අපිට ලොකු ඉලක්කයක් තියෙනවා යන්න. අන්න ඒ ඉලක්කය කරා අපි ළඟා වෙමින් ඉන්නේ. නමුත් මේ ඉලක්කය බොහෝ දෙනෙක් අවසාන ඉලක්කය දන්නේ නැහැ. අවසාන ඉලක්කය කියලා මැද කොටස් තමයි අපි බොහෝ විට අල්ලගෙන ඉන්නේ. ඇතැම් විට අපි ළඟපු උපාධිය, අපි ළඟපු රැකියාව, තමන්ට ලැබෙන මාසික වැටුප, දරුවන්ගේ අධ්‍යාපනය, පොතක යම්කිසි බැංකු ගිණුමක දාපු මුදල, මේව තමයි අපි ජීවිතේ අවසාන ඉලක්කය කියලා හිතන් ඉන්නේ. ඒ සියලුම ඉලක්ක පින්නතුනේ හරියට තමන් විදේශ ගමනක් යන්න ගිහිල්ලා හරියට ගුවන්තොටුපළට වාහනයක් කරන් යන වගේ වැඩක්. එයාපෝට් එකට යනවා වගේ වැඩ. දරුවන්ට උගන්වන එක, නෝන මහත්තයට සලකන එක, දරුවන්ට සලකන එක, රැකී රක්ෂා කරන එක, උපාධි ලබන එක, ගේ ලස්සනට හදන එක ඔක්කොම පින්නතුනේ මොකද්ද හරියට? තමන් විදේශ ගමනක් හෝ ඈත ප්‍රදේශයකට යනවා නම් ගුවනකින් ෆ්ලයිට් එකකින් හරියට එයාපෝට් එකට යනවා වගේ වැඩ. එයාපෝට් එකට ගිහිලා අනේ හරි ලස්සනයි කියේ කී එක තියෙන බලවල හිටිය හරියන්නේ නැහැ. ඈ තමන් මේ දුර ගමනක් යන්න ආවේ. තමන් ඉක්මනටම බෝඩින් පාස් එක අරගෙන බෝඩ් වෙන්න ඕනේ. පින්නතුනි අන්නේ වගේ තමයි අපි මේ ලැබපු ටික ඔක්කොම දානමය පින්කම්, කඩෙන පින්කම් කරන ඒවා, අම්මට තාත්තට සලකන ඒවා ඔක්කොම ටික අර ගුවන්තොට පාට යන වගේ දේයන්. ඊට පස්සේ අපි ඉක්මනට බෝඩින් පාස් එක ගන්න වගේ තමයි පටිසම්පාදයේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම ටික දකින එක තමයි බෝඩින් පාස් එක ගන්නෙ. බෝඩින් පාස් එක ගත්ත විතරක් හරියන්නේ අදාළ රූම් එකට යංගේ තියෙන ගේට් එකට යන්න ඕන. ගිහිල්ලා ෆ්ලයිට් එකට නැගින්නත් ඕන. අන්න ඒ ටික වගේ තමයි සීල සමාධි ප්‍රඥා වඩන එක, සමාධි දර්ශන වඩන එක. එතකොට ඒකෙන් අපි ගුවන්යන්ට ඇතුළු වුණා කියලා කියන්නේ අපිට අනිත් දයක් ගැන ඊට පස්සේ හිතන දෙයක් නැහැ. ඈ ගුවන් නියමයිල පදවනවද, එයාට කැම ලැබුණද, ඒවට හොයන දෙයක් නැහැ. අපිට තියෙන්නේ අපේ වැඩේ කරන එක. වෙලාවට අවසාන ගමනාන්තයට යනවා. අන්නේ වගේ තමයි පින්නතනි අපටත් මේ ජීවිතය තුළ අපේ අවසාන ඉලක්කය ගමනාන්තය ගැන ඉලක්කය කර යන ගමනේදී මෙන්න මේ කරුණ ටික ගැන අපි තාම නුවණින් ඉන්නට ඕන. බොහෝ දෙනෙක් ජීවිතේ ලොකුම ඉලක්කය කියලා හිතාගෙන ඉන්නේ අර ගුවන්තොටුපළට යන වගේ මූලික දේවල් ටික. ඒ නිසා අවසානයේ කරන්න ඕන දේවල් ටික බොහෝ දෙනෙක් හිතලා නැහැ. අපි ඔක්කොම ටික කළා අවශ්‍යම දේ නොකර ඉන්නේ. අන්න ඒ නිසා බුදුහාඳුරා අපිව අවදි කරනවා. අභිඥා සූත්‍රයෙන් අපට දේශනා කරනවා මේ ලෝකේ ඉපදිච්ච බුද්ධිමත් මිනිසියෙකුගේ තමන් ලැබපු බුද්ධියෙන් ගන්න වටිනාම ප්‍රතිඵලය තමයි තමන්ගේ විශිෂ්ටම ඥානෙ යමක් වඩන්න තියෙනවා නම් ඒ වඩන්න තියෙන දේ තමයි සමත විදර්ශනා කියන්නේ. එතකොට ගුවන්තොටුපළකට ගිහාට පස්සේ වැදගත්ම දේ තමයි බෝඩින් පාස් එක ගන්න එක. ඒක හරියට පංච උපාන ස්කන්ධයේ මේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න වගේ, දුකේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න වගේ. පින්නතුනි ඊළඟට තමන් අනිත් කටයුතු කිරීම තමයි හැකිතාක් දුරට වර්තමානයේ තුල සමත අරමුණක සිත එකඟ කිරීමේ අරමුණක මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය, ආනාපානසතිය, ධාතුමනසිකාරය, නවසීවතික, මරණානුස්සතිය මේ ආදී තමන්ගේ චරිතයට ගැළපෙන තමන් කැමති භාවනාවක් ටික ටික පුරුදු කර කර තමන් මේ සිත එකඟ කිරීමේ වැඩපිළිවෙල දිගින් දිගටම කරන්නට ඕන. අඛණ්ඩව කරන්නට ඕන. කරන ගමන් පින්නතුනි මේ අනිත්‍යතාවය බලන්නටත් ඕන. බුදුදහමේ විශේෂ කාරණා දෙකක් දේශනා කරනවා. සතිය සහ සතිපට්ඨානිය සහ සතිපට්ඨාන භාවනාව කියලා. mindfulness and mindful meditation කියලා දෙකක් තියෙනවා. බොහෝ දෙනෙක් කතා කරන්නේ mindfulness එක විතරයි. ඒ නිසා තමයි බොහෝ අය කියන්නේ දැන් වෙනත් ආගමක අය දැන් බුදුදහම උගන්වනවා mindfulness එක උගන්වනවා කියලා. ඒ එක කොටසක් විතරයි හදන්නේ. mindfulness කියලා කියන්නේ තමන්ගේ කය, සිත ගැන වර්තමානයේ අවධානයෙන් සිටීම. කායේ කායන පස්සේ විහෙරති, වේදනාසු වේදන පස්සේ විහෙරති, චිතේ චිතන පස්සේ විහෙරති, ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති කියපු විදිහට මේ ස්ථාන හතර ගැන පරිපූර්ණ අවධානයෙන් සිටීම. ඒ අවධානයෙන් විතරක් හිතේ හරියන්නේ නැහැ. ඊළඟ බුදුහාමර දේශනා කරනවා සමුදය ධම්මාන පස්සේ විහෙරති, වය ධම්මාන පස්සේ විහෙරති, සමුදය වය ධම්මාන පස්සේ විහෙරති කියන. මේ රූප වේදනා ආදී මේ ස්කන්ධයන් පිළිබඳව ඒකේ හට ගැනීම දකින්න, නිරුද්ධ වීම දකින්න, ඇතිවීම නැතිවීම දෙක බලන්න, අනිත්‍යතාවය බලන්න කියලා. මෙන්න මේ සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවක් කියන දෙක ගැන උදාහරණ දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. සතිපට්ඨානය කියන එක හරියට එකතකින් ගොයන් ටිකක් අතර ගන්න වගේ කියලා. සතිපට්ඨාන භාවනාව නැත්නම් අනිත්‍ය සංඥා මෙනෙහි කිරීම සඳහන් කරනවා හරියට අනිත් පැත්තෙන් දැකැත්තෙන් ගොයන් ටික කපන වගේ වැඩක් කියලා. ඒ නිසා හිත එකඟ කර කර පින්නතුනි කරන්න ඕන අනිත්‍යතාවය බලන කාලය වැඩි කරන එක. හැබැයි හිත එකඟ කරන මොහොතේම අපි කලබල වෙන්නේ හොඳ නැහැ. හිත එකඟ මේ අනිත්‍ය වඩන කලබල වෙන්න හොඳ නැහැ. මොකද අපි කලින් දැනගෙන ඉන්නේ මේක අවසානේ කරන්න කියලා. ඒ නිසා අපිට කලබල වෙන අවශ්‍යතාවයක් නැහැ. අපිට තියෙන උපරිම ලෙස සිත සමාධිමත් කරන කාලය වැඩි කරගන්න එක. සිත සමාධිමත් වෙන කාලය වැඩි කරපු ප්‍රමාණයට අපිට ලේසි සතිපට්ඨාන භාවනා වඩන්න, සම්පජඤ්ඤය දිනු කරන්න, විපස්සනා වඩන්න, සමුදේවය බලන්න. ආරම්භයේදීම මෛත්‍රී භාවනා කරන්න ගිය ගම කලබල වෙන්න එපා. මෛත්‍රී භාවනා කියුවම සත්‍ය සංඥාව දිනු වෙනවා, මේක කෙලෙස් වැඩි වෙනවා, ආත්ම දෘෂ්ටි වැඩි වෙනවා කියලා කලබල වෙන්න යන්න එපා. සමත භාවනාවලින් ආත්ම දෘෂ්ටි වෙනදි කරන්නේ නෙවෙයි යන්නේ. සමත කමඨහන් වලින් කරන්නේ බලාපොරොත්තුව තමයි හිත එක කුසල ආරමුණක බොහෝ වේලාවක් පවත්වා ගන්න එක. ඊට පස්සේ තමන් දන්නව කරන්න ඕන දේ. තමන් ඒක නවතින්නේ නැහැ. ඇයි ඒකට හේතුව මේ ධම්මකට පිවිසෙන කෙනා වෙනත් ශාසනවල වගේ නෙවෙයි. ඔහු කලින්ම මේ සිස්ටම් එක දැනගෙන ගමනාන්තයේම ඇඩ්‍රස් එක අරගෙන තමයි වැඩේ පටන් ගන්න. දැන් හිත ටිකක් තැම්පත් වෙනකොට ගුරුවරෙන් හොයාගෙන එන්න ඕනේ නැහැ. දැන් ඊළඟට මොකද කරන්නේ කියලා. තමන් දන්නව අවසාන ඊළඟට කරන්නේ මොකද්ද කියන එක දැනගෙන තමයි හිත එකඟ කරන්නේ. අන්න ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියලා. හිත සමාධිමත් වෙනකොට මෙන්න මේ යථාර්ථය පේන ගන්නවා, අනිත්‍යතාවය පේන ගන්නවා කියලා. ඒ නිසා පින්වතුනි දුකෙන් නිදහස් වෙන දර්ශනය තියෙන කෙනා කරන්නේ මොකද්ද? මේ සති සම්පජඤ්ඤය දිනු කරන පුළුවන් තරම් නැත්තම් සමත විදර්ශනා උපරිම ලෙස වඩනවා. තමන්ගේ ජීවිතයේ සසර බොහෝ කාලයක් මේ කැපවීම පරිත්‍යාගයන් කරලා තමන් මෙතෙන්ට ආවේ පින්නතුනි මෙන්න මේකේ කාලය වැඩි කරගන්නවා. වෙන කිසිම දෙයකට නෙවෙයි පින්නතුනි. මේ සියලුම පහසු ගන්න එක තමන් ගත්තේ අර එයාපෝට් එකට ගිහිල්ලා බෝඩින් පාස් එක අරගෙන ගුවන් යානෙට නගින්න වගේ. ගුවන් තොටුපළේ ගිහිල්ලා ඇවිද බඩු මුට්ටු ගන්න එක නෙවෙයි, බීම බොන එක නෙවෙයි. පින්නතුනි එතෙන් ගිහිල්ලා ඉක්මනින්ම බෝඩින් පාස් එක අරගෙන තමන්ගේ ඒ රූම් එකට ගිහිල්ලා ඊළඟ වැඩ කටයුතු කරන්න මේ අපි යන්නට ඕන. ඒ නිසා අපි ජීවිතේ කරපු හැම දෙයකින්ම ගන්න පුණ්‍ය ඵලය අපට අවශ්‍යයි. නැතුව බෑ. තමන්ගේ ගෙදර වාහනයකින් එයාපෝට් එකට නොගියොත් ෆ්ලයිට් එක තමන්ගේ ගෙදරට එන්නේ නැහැ. තමන්ට වාහනයක් හයර කරන් හරි ගුවන් තොටුපළට යන්නට ඕනේ. නැත්නම් කොහොමද ෆ්ලයිට් එක හම්බෙන්නේ? ඒතර අන්න එතෙන්ට යනවා වගේ තමයි අපි එදිනදා කරන පින්කම් ටික. ස්වාමීන් වහන්සේට කරන උපස්ථාන, අම්මා තාත්තට කරන යුතුයකම්, දරුවන්ට කරන යුතුයකම්, රැකිරක්ෂා හොඳට කරන එක, ගෙදර දොර පිරිසිදු තියාගන්න එක, තමන්ගේ ගෙවන්න තියෙන බිල් ටික වෙලාවට ගෙවන එක, ඒ ඔක්කොම ටික අර ගුවන් තොටුපළට යනා වගේ ඒ මූලික යටිතල පහසුකම් ටික. ඒව නොකරොත් අපිට ඊළඟ පියවරට යන්නට බෑ. ඒ නිසා මේ දෙක පටලවා ගන්න එපා. අරකට ගියා කියලා මේක නොකර ඉන්න බෑ. මේ ටිකත් අපි කරනවා. දැන් මේක දැනගත්ත කියලා ගෙදර ගිය ගම සම්බිදසන කරන්න පටන් ගන්න බෑ අවුරුනේ. ගෙදර ගියට පස්සේ කෑමෙන් ටික කරන්න ඕන. ඒ අදාළ ටිකක් කරන්න ඕන තමයි. ඒව කළේ විවේකී හදාගෙන තමන් ඊට පස්සේ බුද්ධිමත් වෙන්නට ඕන. මේකට වැඩිපුර කාලයක් අප කරන්න. පින්නතුනි ධර්මයේ තියෙන වාසිය තමයි අපට කරපු පමණට කළ ඉවරනකොටම වැඩක් හම්බ වෙනවා. දැන් ඔබ කරන රැකියාවලින් එක්ක දවසේ අන්තිම වෙනකම් බලන් ඉනොත් නැත්නම් සති අන්තිම වෙනකම් බලන් ඉනොත් නැත්නම් මාසෙ අන්තිම වෙනකම් බලන් ඉනොත්. නමුත් බුදුදහමේ තියෙන වාසිය තමයි තමන් හිතේක කරපු පමණට තමන්ට ඉක්මනට මානසංශ ලැබෙනවා. තමන්ටම තමන් හිතේ නීවරණ වලින් මිදෙනකොට තමන්ට ඒ මානසික සතුට ලැබෙනවා. එන්න එන්නම තමන්ම තමන්ට රැකවරණය කරගන්නවා. බාහිර පුද්ගලයන් තුල යැපෙන ගතිය එන්න එන්නම අඩු වෙනවා. බාහිර පුද්ගලයන්ගෙන් කීර්ති ප්‍රශංසාවක් තමන් බලාපොරොත්තු වෙන්නේ තමන්ටව දැනෙන්නේවත් නැහැ. මේ මහා සූයක් තමන්ගේ අභ්‍යන්තරයේ තිබෙද්දී තමන්ටම තමන් ගැන දැන් මිට ලැජ්ජ හිතෙනවා. අයියෝ මම මෙච්චර කල් මේ ඉතාලම සරල දෙයක් හොයාගෙන නේද මේ ගියේ කියලා. මහා නිධානයක්, මහා දියමන්තියක්, ඩයමන්ඩ් එකක් තමන්ගේ ඇතුළේ තියාගෙන වහගෙන තමන් මේ මෙච්චර කල් පොඩි පොඩි මේ මැණිකට පස්සේ මෙච්චර කල් මේ ගියේ කියලා තමන් තේරෙන ගන්නවා. ලෝකේ වටිනාම මැණික තමන්ගේ මේ මනසේ තියාගෙන ඒක හරියට තමන් ක්ලියර් කර නොගෙන ඉතාම සරල දේවල් වලින් හරියට අර හංගන්න ගියා වගේ බාහිර හොයාගෙන බාහිර මත යැපිලා අපි මෙතෙක් හිරි. අන්න එහෙම ලෝකෙකට තමයි බුදුහාම දේශනා කළේ අත්ථ දීපා දෙක්කමේ විහෙරතත් සරණා නාය සරණා. තමන්ම තමන්ට පහනක් වන්න, පිළිසරණක් වන්න, දිවයිනක් වන්න නාය සරණා. වෙන කිසිම කෙනෙක් පිළිසරණ කොට හිතන්න එපා කියලා. තමන්ට තියෙන නියම සැනසීම තියෙන තමන් ළඟමයි. බාහිර දේවල් කොච්චර අපි තමන්ට රැකවරණය කළ හේතුවත් එක සුළු මොහොතින් ඊයේ තමන්ට නැති වෙලා යන පුළුවන්. බාහිර දේවල් විතරක් නෙමෙයි තමන්ගේ ශරීරයවත් තමන්ට ඇත්තටම සලකන්නේ ඉන්නේ නැහැ. මේ ශරීරයත් තමන්ට කෙලින් තියාගන්න බැරි දවසක් එනවා. තමන් හදපුගේ තමන්ගේ නිවසේම උඩ තට්ටුවට යන්න බැරි දවසක් එනවා තමන්ට. තමන්ගේ මෑඳට තමන්ට ගොඩ වෙන්න බැරි දවසක් එනවා. ඒ තරම්ම මේ ශරීරය දුර්වල වෙන ශරීරයක් අපි මේ පාවිච්චි කරන්නේ. නමුත් වෙනතුනි මනස දින කරොතින් මනසට ඒක වෙන්නේ නැහැ. තමන් බිම වැටිලා හිටියත් තමන්ට මේ මානසික සුවය විඳින්න පුළුවන්. ඒ නිසා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ වයසට ගිහිල්ලා දුර්වල වෙලා ඉඳිද්දී ක්ලාන්ත හැදිලා වැටෙන මට්ටමට ගියත් හතර දිනක් ඉඳගෙන හතර පැත්තෙන් අල්ලගෙන හතර දිනක් එක විට අවුරුදු 100ක් අඛණ්ඩව ප්‍රශ්න ඇහුවත් හතර දිනාටම එක විට උත්තර දෙන්න පුළුවන් කියලා. කායික දුර්වලල කලන්ත හැදලා වැටුණත් මනසින් දුර්වල වෙන්නේ නැහැ කියලා. හතර දිනක් හතර පැත්තෙන් අල්ලගෙන එක විට හතර දිනාම ප්‍රශ්න ඇහුවත් අවුරුදු 100ක්. මේ හතර දිනාටම උත්තර දෙන්න පුළුවන් මනසක් තියෙනවා කියලා. පින්නතුනේ දිනු කරපු මනසක ලක්ෂණය මේකයි. කායිකව අපි දුර්වල වෙන්න පුළුවන්, ලෙඩ දුක් හැදෙන්න පුළුවන්. ආතුර වූ කයක් සහිතව හිටියත්, රෝගී වූ කයක් සහිතව සිටියත් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ, නකුල පිතාට බුදුහාමුදුරුවෝ දේශනා කළේ අනාතුර කායෝ නිරෝගී ශරීරයක් ඇතුව ඔබ ඉන්න, නිරෝගී මනසක් ඇතුව ඉන්න. අනාතුර චිත්තෝ කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්න එපා කියලා. ශරීරයට ලෙඩ හැදෙන්න පුළුවන්, ඒක අපිට වළක්වන්න බෑ. හැබැයි ශාරීරිකව ලෙඩවල හිටියත් ඔබ මනසින් නිරෝගීව නම් ඉන්නේ ඔබට ගැටලුවක් නෑ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද මනස ලෙඩ වෙන්නේ කියලා. අපි යම් කිසි අවස්ථාවක මනසින් ලෙඩ වෙනවා නම් පින්නතුනි, ඒ මනසින් ලෙඩ වෙන හේතුව තමයි රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයක් කියලා අපි හිතනවා. රූපයක් දැක්කහම ඒ රූපය ආත්මය තියෙන දෙයක් කියලා අපි හිතාගෙන ඉන්නවා. රූපවන්තං වාත්තානං ආත්මයට රූපයක් තියෙකල හිතාගෙන ඉන්නවා. අත්තනිවා රූපං ආත්මය තුල රූපේ තියෙකල හිතාගෙන ඉන්නවා. රූපස්මින් වාත්තානං රූපය තුල ආත්මය බැසගෙන ඉන්නවා කියලා හිතනවා. රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ උදාහරණයකින් කියනවා නම් බුදුදහමේ හැටියට හරියට ගිනි දැල්ලයි ඒකේ වර්ණය වගේ කියලා. රූපං අත්තතෝ සමනුපස්සති කියන එක ගිනි දැල්ලක් පේනවා නම් අපි හිතාගෙන ඉන්නවා ගින්දරත් ඒ වර්ණයත් දෙකම එකයි කියලා. සාමාන්‍යයෙන් අපට එහෙම තමයි හිතෙන්නේ. අර රතු පාට වගේ වර්ණයක් තියෙනවා අපි කියන්නේ ගින්දර කියලා. අන ගින්දර කියලානේ. ඒ දැල්ල නැත්නම් අපි කියන්නේ ගින්දර නෑ කියලානේ. නමුත් වෙනතුනේ වර්ණය ගින්දරයි කියන දෙකම එකක් නෙවෙයි. සමහර ඔබ දැකලා ඇති ගින්දර තියෙනවා සමහර ඒවාගේ අර වගේ දැල්ල නෑ. ලං වෙලා බැලුවොත් ඇතැමිට වාතය ටිකක් හෙලගෙන විද්‍යුතය අපට පේන්නේ. නමුත් ගින්දර ඒත් එක තියෙනවා. එතකොට ඒ වර්ණය ගින්දරයි කියන එකක් නෙවෙයි. තන රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ අපි අංගිස කෙනෙක් දකිනකොට අපි හිතන්නේ ආ මේ ශරීරය මේ මගේ ආත්මය කියලා. රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්මය කියලා හිතාගෙන ඉන්නවා. දැන් මෙයා හෙල වෙනවා නම් ඇස් දෙක පිය ගහනවා නම් ආ මේ ආත්මය තියෙන රූපය කියලා දැන් මේ හිතාගෙන ඉන්නවා. රූපවන්තං වාත්තානං ඊළඟට හිතාගෙන ඉන්නවා ආත්මයට රූපයක් තියේ කියලා. දැන් කෙනෙක් මිය ගියාට පස්සේ අපි කියනවා මේ මළගිය තැනැත්තාගේ ආත්මය මේ කනුමදන් වෙන කියලා අපි හිතන්නේ දැන් මෙයා රූපක ඉන්නවයි කියලා. එතකොට මේ විඥාණය දැන් රූපය කියලා අපි රූපයට සම්බන්ධ කරලා තමයි පින් දෙන්නේ. දැන් පින් දෙන එක වරදවා කියන එක නෙමෙයි මේ කියන්නේ, අපේ මේ දෘෂ්ටිය මේ කියන්නේ. එතකොට මේකට තියෙන උපමාව තමයි සෙවනැල්ලයි ගසයි වගේ කියන එක. රූපවන්තං වාත්තානං ආත්මීය රූප සහිත දෙයක් කියලා අපි හිතාගෙන ඉන්නවා. අපි හිතනවා ගහක් තියෙනකොට ගහේ හැවනල තියෙනවා නම් මේ ගහට ඇයිති හැවනල, මේ ගහේ හැවනල මේක කියලා අපි හිතාගෙන ඉන්නවා. ආ මේ හැඩයට තියෙනවා ආ මේ හැවනල ඇයිති මේ ගහටයි කියලා. එහෙමද? ඒ හැවනල ගහට දායිතව තියෙන්නේ. ඔව්. ඒක ඉරව වෙනස් වෙනවා තින්. ඉර තියෙන කෝණේ වෙනස් වෙච්ච ගමන් මේක වෙනස් වෙනවා. එතකොට ගහට ඇයිති හැවනල ගහට අයිති නම් එකම විදිහට තියෙනවනේ. එක එක වෙලාවට එක එක වෙන්න බෑ. එහෙනම් ආලෝකේ නැති වෙලාවටත් ඒක තියෙනවනේ. පතිත වෙන්න දෙයක් නැති වෙච්ච වෙලාවටත් ඒක තියෙනවනේ. නමුත් මේ හේවනල්ල ගහයි කියන එකක් නෙවෙයි. ඒ වෙලාවට ආලෝකය අනුව, ඒ පතිතන ස්ථානය අනුව, තියෙන කෝණය අනුව, ආලෝකයේ මේ හේතු ගාහනක අනුව ඒ මොහොතට නිර්මාණය වෙන දෙයක් මිසක් මේක ගහට හිත දෙයක් නෙමෙයි මේ තියෙන හේවනල්ල කියන්නේ. අනිත් කාරණය තමයි අත්තනිවා රූපං. ආත්මය තුල රූපයේ බැසගෙන තියෙ කියලා අපි හිතාගෙන ඉන්නවා. හරියට දැන් සුවඳක් කියලා කිව්වොතින් දැන් පිච්චමල් සුවඳක් කියලා කිව්වොතින් ඒ සුවඳයි මලයි දෙකම අපි එකක් කියලා හිතාගෙන ඉන්නේ. දැන් පිච්චමල් සුවඳ කියලා මං කිව්ව ගමන් ඔබට මොකක්ද දෙන්නේ? පිච්ච මලක් නෙන්නේ. මෙන්න මේක තමයි මේ රූපකයේ නාමය බැසගන්න එක, නැත්නම් නාමකයේ රූපේ බැසගන්න එක. මේකත් වෙන්නේ අපේ නොදැනීම හින්දා. ඊළඟ කාරණය තමයි රූපස්මින් වාත්තාන. රූපය තුළ ආත්මය බැසගෙන තියෙනවා කියන කාරණය. හරියට කරඬුවක මැද යම්කිසි දෙයක් තැම්පත් කළා තියෙන වගේ කියලා. ඒ දෙක මේකක් කියලා අපි හිතාගෙන ඉන්නවා. මෙන්න මේ වැරදි දැක්ම දුර වෙන ආකාරයට පින්නොත්නේ අපි ටිකෙන් ටික න රූපං අත්තතෝ සමනපස්සති රූපේ ආත්මවද්දයක් නෙවෙයි, න රූපවන්තං වාත්තානං ආත්මය රූපසහිත දෙයක් නෙවෙයි, න අත්තනිවා රූපං ආත්මය තුල රූපය නැහැ, න රූපස්මින් වාත්තානං රූපය තුල ආත්මය නැහැ කියලා විවිධ ආකාරයට මේක බලනවා. බලල බලල රූපය ගැන බලනවා, වේදනාව ගැන බලනවා, සංඥාව ගැන බලනවා, සංඛාරය ගැන බලනවා. මේ හැම දෙයක්ම කරන්නේ පින්නතුනි මනසින් කරන්නේ මේක. මේක බාහිර ලෝකේ බන්දේසියක් උඩ තියලා රූප වේදනා සංඥා සංඛාර විඥාන වෙන් කරන්න බෑ. අපි මේ සියල්ලක්ම බලන්නේ මනසින් මේ. මනසින් වෙන් කර කර බලන්නේ මේ. මේ පහම නිතරම එකට තියෙන ස්කන්ධ පංචකයෙම එකට හටගන්නේ, එකට නිරුද්ධ වෙන්නේ. ඒ හටගෙන නිරුද්ධ වෙන්නේ අපේ නුවණින් බලන එකයි කරන්නේ. බලන්න බලන්න බාහිර පුද්ගලයන් දේවල් කෙරෙහි සත්ව පුද්ගල සංඥාවෙන් ද්‍රව්‍ය සංඥාවෙන් බලන ගතිය අඩු වෙනවා. අඩු වෙලා තමන්ට එන්නේ නම් නිර්මාණය වෙනවා මොන අරමුණක් හිතට ආවත්. රූපයක්, ශබ්දයක්, ගන්ධයක් වගේ බොහෝ විට අපිට රූපත් එක්කම එන්නේ. මොන අරමුණක් ආවත් අපට රූපයක් තමයි මත ආර ශබ්දයක් ආවත් එතන පුටුවක් පේන්නේ අපිට. ඒතර නිතරම අපට ඒ හඬත් එක්ක සුවඳත් එක්ක කුමන හෝ දෙයක් එක මොකක් හරි රූපයක් නිර්මාණය වෙනවා. දැන් ආප්ප කිව්වන්, පාන් කිව්වන්, රෝදයක් කිව්වන්, පිච්ච මල සුවඳ කිව්වන්, ගෑස් ගඳ කිව්වන්, ඒ වලට අපට මොකක් හරි ගෑස් ටැංකිය හරි මතක් වෙනවා නේ, ගෑස් ලිප හරි මතක් වෙනවා. මොකක් හරි රූපයක් එක්ක බැඳලා තමයි අපි මේ බලන්නේ. මේක තමයි හිතේ ස්වභාවය පිනතුනි. අන්න ඒ බැඳලා ගන්න ගතිය උවෙන් කළ බලන එක තමයි මෙන්න මේ දහම තුලින් කරන්නේ. ඒක බලන්න බලන්න පිනතුනි අපි බාහිරට යන්නේ නැහැ, එන්න එන්නම අපි අභ්‍යන්තර තුරට එමය වෙන්නේ. මෙන්න මේක බලන්න බලන්න පිනතුනි තමන් නිදහස් වෙන්නේ දුකෙන්. මේක බලන්න බලන්න තමන් බාහිරට යැපෙන ගතිය, බාහිර කෙනෙකුට තමන් පාලනය කරන්න පුළුවන් ගතිය එන්න එනම අඩු වෙනවා. මේක තමයි සැබෑ නිදහස කියලා කියන්නේ පිනතුනි. මේකට තමයි ලිබරේෂන් ෆ්‍රීඩම් කියලා කියන්නේ, එන්ලයිට්මන්ට් කියලා කියන්නේ. ඒතර සාමාන්‍ය ලෝකෙන් එන්ලයිට්මන්ට් එක කියලා කියන්නේ බොහොම ලස්සන ආලෝකයක් බල බල ඉන්න කේ වගේ දෙයක් නේ. නමුත් අපි එන්ලයිට්මන්ට් එක කියන්නේ ඒක නෙවෙයි. අපි කියන්නේ මෙන්න මේ බාහිර ලෝකය තුල රූප ශබ්ද ආදී පිළිබඳව, ද්‍රව්‍ය පිළිබඳව, සත්‍යයන් පිළිබඳව හිත බැස නොගන්නාසේ අභ්‍යන්තරයේට මේ ඇතිවීම නැතිවීම පිළිබඳව නුවණ දිනු කිරීම. ඒ නුවණ දිනු කරන පමණට පින්නතුනි අපට බාහිර රූපයක් නිර්මාණය වෙන්නේ නැහැ, බාහිර ලෝකයක් අපි හොයාගෙන යන්නේ නැහැ. ඇහැට රූපයක් ආවනම් ඒ රූපේ එතනම නිරුද්ධ වෙනවා අපට හොඳට පේනවා. ඇහැට පේන දේ හොයාගෙන බාහිරට යන්නේ නැහැ. ඇහැට පේන රූපය අල්ලන්න පුළුවන් කියලා හිතාගෙන ගියොත් මොකද වෙන්නේ? අල්ලන්න පුළුවන්, හැබැයි අල්ලන්නේ මොනවද අල්ලන්නේ? බාහිර තමන් ඇහැට දැකපු රූපය බාහිරට අල්ලන්න පුළුවන් කියලා හිතාගෙන ගියාම ලැබෙන පින්නතුනේ රූපේ විතරක් නෙවෙයි. ඒ රූපයත් එක්කම අනිත් බෝනස් ටිකක් තමන්ට හම් වෙනවා. මොනවද බෝනස් ටික? ඔව්, ජරා, මරණ, ව්‍යාධි, ප්‍රිය විප්‍රයෝග, ඒ ටිකයි තමයි මේ ආසා කරලා තියෙන රූපේ නෙවෙයි ඇත්තෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නියපොත්තේ කෙළවරට පස් සල්පයක් අරගෙන මේ ගත්ත පස්තරන් ස්වභාවයක්වත් නিত্য දුව ආත්ම සාස්වත අවිපරිණාමී ස්ථිර නিত্য වෙනස් නොවන ඒ ආකාරයෙන් පවතින දෙයක් රූප වේදනා සංඥා සංඛාර අතර පොතන හරි සල්ප වූ දෙයක්ක් තියෙනවා නම් අඩුගානේ මොහොතක් හරි පවතිනවා කියලා තියෙනවා නම් මම මේ සාසන බ්‍රහ්මචාරියව පනවන්නේ නැහැ කියලා. නියපොත්තේ කෙළවරට ගත්තු පස් පොඩ්ඩක් අරගෙන බුදුහාමර පෙන්නනවා මේ තරම් පස් සල්පයක් තරම් දෙයක්වත් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් වෙනස් නොවනසේ ස්ථිරසේ සාස්වතසේ තියෙනවනම් මම බ්‍රහ්මචර්යාවක් දේශනා කරන්නේ නැහැ කියලා. බුදුහාමර කියන හැම දෙයක් නැහැ කියලා. ඒ නිසා බුදුහාමර අනෙක් පැත්තට කියනවා එහෙම නැති නිසා අඬ හරි බ්‍රහ්මචර්යව රකින්න කියලා. අඬ හරි මේ සසුම් මග බඹසරී ඉදිරියට යන්න කියලා. එහෙම අඬන ගියත් පාඩු නැහැ කියලා. ඒ ගියත් තමයි යන්නේ දුකේ නිදහස් වීම කරාම යන්නේ කියලා. ඉතින් පින්නතුනි මේ වගේ වටිනා ධර්මයක් අපට ලැබිච්ච අවස්ථාව. ඔබට මේ ධර්මයේ ලැබෙන්නේ නිකන් නෙවෙයි. ඔබ සසරේ දුඟා පින් දහම් කරලා ඒ පින්කම් නිකන් ආවට ගියට කළ නෙවෙයි ඔබ. ඔබ මනවින් පින්කම් කළා තියෙනවා. සකසා පින්කම් කළා තියෙනවා. දෑතින් පින්කම් කළා තියෙනවා. කර්මඵල අදාගෙන පින්කම් කළා තියෙනවා. නිරතුරුව පින්කම් කළා තියෙනවා. මනවින් නිරතුරුව කර්මඵල අදාගෙන නිතර නිතරම දෑතින් ඔබ සසරේදී පින්කම් කළා තියෙනවා. ඒ පින්කම් ලානිසංශ තමයි ඔබට මේ ලැබෙන්නේ. ඔබ මේ දහම අහන විට ඔබ අවදීන් නම් ඉන්නේ. ඔබ මේ දහම අහනකොට ඔබට මේක තේරෙනවා නම් මේ යම්සු ප්‍රමාණයකට හරි ඒකෙන් කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඔබම සසරෙදි කරපු තින්කම ලාංසංශ ඔබ මේ ලැබෙන අවස්ථාව. ඒ ගැන ඔබ හුඟක් සතුටු වෙන්න. හැබැයි ඒ දේ ලැබෙන වගේම ඒ දේ තුල පින්නොතනේ තව තවත් ඉදිරියට යන්නට උත්සාහ ගන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක් පින්නතුනේ විමුක්තායතනයක් කියලා සඳහන් කළේ. ඒ අවස්ථාව තුලදීම පින්නතුනේ කෙලෙස් වලින් හිත මිදෙනවා. අපි ඇත්තටම තථාගත ශ්‍රී සද්ධර්ම අහනවා නම් ඒ අහන මොහොතක්ම පින්නතුනේ කෙලෙස් නිවන වෙලාවක්. ඒ අහන මොහොත තුලම යංශි පමණකට අපි නිවීමටපත් වෙනවා. මේක තමයි ධර්මයේ තියෙන අසිරිමත් ලක්ෂණය. ධර්ම ශ්‍රවණය කළ ගිහිල්ලා ඉවරල පිළිපදින දෙයක් නෙමෙයි මේ කියන්නේ. ඒකත් කරන්න ඕන අපි. නමුත් ඒ දහම අහන මොහොත තුලම අපේ පිනතුනි තිගෙන් දෙක අපි කෙලස් වලින් මිදෙනවා. ඒ මොහොත තුල ඇත්තෙන්ම අපි විරාගයේ උත්තරයන් වගේ ඉන්නේ. අපට තියෙන අන්නේ කාලේ තිගෙන් ටික වැඩි කරගන්න එක ඇති. ඒ නිසා ඔබ උපන් රටින් බොහෝ දුර හිටියත් ඒ උපන් රටේ මව්බසින් ඔබට මේ ධර්ම අහන්න ලැබිලා තියෙනව නේද? ඒක Tamanට ලැබුණ ලොකු කුසලයක විපාක විදියට ආනිසංස විදියට. ඉතින් ඒ ධර්ම මාගේ අපි ටිකෙන් ටික ඉදිරියට යන්නට ඕන පින්නතුනි. යන ගමනේදී අපට ප්‍රකට වෙන ප්‍රධාන කාරණේ තමයි ස්කන්ධ පංචකය ප්‍රකට වෙන්නට ඕන. රූපය පෙන පිනක් වගේ පෙන පින්ඩූපමං රූපං. රූපය කියන්නේ පෙන පිනක් වගේ නිසරු දෙයක් කියන එක දකින්නට ඕන. දැන් ලස්සනට රූපය තිබ්බට පින්නතුනි බලන්න එක මොහොතෙන් අපි ජීවිතස්සිට පත් වෙනවතින් මරණයට පත් වෙනවතින් අපි තවදුරටත් යාට මගේ අයියා මගේ නංගි මගේ මල්ලි කියලා කියනවද? අඩු ගානේ ගෙදරවත් තියා ගන්නවද නේ? ඉක්මනටම කතා කරලා යවනවනේ මියාවනේ. ඇතැම් විට අපි ළඟම හිටිය ඔළුවට අත දාගෙන අත තියාගෙන හිටිය ඇතැම් විට මැරුණා කියලා දැනගත්තු ගමන් බය වෙලා යටට යනවා. ග්‍රෑක නම් ඉන්නවත් නෑ ගෙදර යාගේ ළඟ. බය වෙනවා ඊට පස්සේ නේ. පින්නතනේ පේන පින්ඩූපමං රූපම් මේ රූපයේ පේන පිනක් වගේ වේදනා බුබුලූපමං වේදනාව කියන එක දිය බුබුලක් වගේ වතුර බින්දුවක් අර වැස්සට වැටෙනකොට එක විට ලොකු වැටෙනවා එතනම නැති වෙලා යනවා වේදනාවත් ඒ වගේ පින්නතනේ ඔබ ඇටමිට කිරියව කියනකොට හරි සනීපය වගේනේ ටිකක් වෙනකොට අමාරුයි ඒක වෙනස් කරනවා ආයි හරි සනීපය කියලා හිතනවා ඒක ඉනකොට ආයි වෙනස් වෙනවා ආයි ඒක වෙනස් කරලා සනීපය කියන ඔහොමම ඉන්නේ නේ ඔක තමයි වේදනා බුබුලකමා කියලා කියන්නේ වේදනා අධ්‍ය බුබුලක් වගේ කියලා කියන්නේ මේකයි ඇතැම් විට අපිට හිතට දැන් ওই කයට එන අරමුණු විතරයි අපි කිව්ව හිතරෙන් එකක් ගන්න බලන්න දැන් ඇතැම් විට හොඳ සතුටක් තියෙන අරමුණක් දැන් තියෙන විභාගයක් පාස් වෙලා හැරි මොකක් හරි කියලා සතුටේ කියන දැන් විභාගේ දැන් පාස් වෙලා ඉන්නේ කියලා එහෙම ඉන්නකොට වන්න ගේට්වේ කවුරු හරි ආවිල්ලා මොන හරි හොරකම් කරන් යන හදනවා නේද කෑ ගහගෙන දුවන ඊට පස්සේ අර තිමිච්ච සතුට නැතුණ සම්පූර්ණයෙන් ඊට පස්සේ ඊළඟ මොහොතේ ලියුමක් එනවනේ කොහේ යන්නේ ලංකාවෙන් හරි කොහෙන් හරි ආයෙ පැත්තට දුවනවා. ඔහොමමනේ පින්නතුනේ මේ වේදනාව කියන එක පින්නතුනේ දිය බුබුලක් වගේ කියන්නේ මේක එන එක ඉක්මනටම වෙනස් වෙන දෙයක්. එක දිගටම අපි කැමති විදිහට පවත්වා ගන්න බෑ මේක. අපි ජීවිතේ කොහේතරම් සතුරු දේවල් අපි ලබා ගත්තද ජීවිතේනේ. ඒවා ලබා ගත්ත මුල්ම මොහොතේ අපට කොච්චර අපි සතුරු වුණාද නේ? විභාගයක් පාස් වෙච්ච දවසේ, දරුවෙක් ලැබිච්ච දවසේ, රැකියාවක් මුලින්ම ලැබිච්ච දවසේ වාහනයක් මුලින්ම ගත්ත දවසේ ගියේ පදිංචි ආපු වෙච්ච දවසේ ඉඩම තමන්ගෙට කියලා සම්පූර්ණ මයිදි වෙච්ච දවසේ අපි කොච්චර මේ මොහොතේ සතුටෙන් හිටියද නම පිනුතුනි බලන්නේ අපට දිගට මේ විදිහට පවත්වා ගන්න පුළුවන් වුණාද කියලා අද ඔබ යම් සිද්ධියක් සතුටේ කියලා අද මේ මොහොතේ තියාගෙන ඉන්නවා නම් ඒකේ ස්වභාවයත් එහෙමයි පිනුතුනි ඒකත් එක දිගටම අපට පවත්වා ගන්න බෑ වේදනා බුබුලෝපමා කියන්නේ මේකයි මරීචී උපමා සංඥා සංඥාව හරියට මිරිඟුවක් වගේ අපි හඳුනාගෙන තියෙන දේවල් අර කාන්තාරයේ ඈත වතුර වගේ පේන ලක්ෂණය වගේ මිරිඟුව වගේ සංඛාරා හදල උපමා සිතවිලි සංස්කාර කියන ඒවා හරියට කෙහෙල් ගහක් වගේ කෙහෙල් ගහ කපල බැලුවට හරයක් නැහැ පින්නතුනි ඒ කාන්තියුම්න ගතුසු දෙයක් නැහැ අපිත් නොඑක් දිවල් මහා හරවත් දේවල් කියලා ගත්තුව පින්නතුනි කාලෙකදී තේරෙනව හරවත් දේවල් නෙවෙයි කියලා. මායූප මංච විඥානං. විඥානේ හරියට මායාවක් වගේ, මැජික් එකක් වගේ. මැජික් පෙන්වනවනේ නේ ඇත්ත වගේනේ. කවිට කුරුල්ල පෙන්වන දෙන්නෙක් වෙනවා හතර දෙනෙක් වෙනවනේ. එහෙනම් පෙන්වනවනේ නේ. ඒ වගේම තමයි පිනතුනේ මේ අදාපි දකින කියන දේවලුත් මේ හඳුනා ගන්න දේවල් දන්න දේවල් විඥානය පහළ වීමත් මේ මැජික් එක වගේමයි. ඒ ඇත්තටම ලෝකේ තියෙන දේවල් නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කරන අනුශාසනය. ඉතින් මේක තේරුම් ගන්න තමයි මේ දුක සත්‍ය පිනතුනේ දුරු කරන්න නෙවෙයි තියෙන්නේ. දුක සත්‍ය වඩන්නත් නෙවෙයි තියෙන්නේ. දුක සත්‍ය පිරිසිදු දැනගන්නයි තියෙන්නේ. දුක පිරිසිදු දැනගන්නකොට පිනතුනේ තෘෂ්ණාව දුරු වෙනවා. නිවන සාක්ෂාත් වෙනවා, මඟ වැඩෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ පින්නතුන හතරක් කරන්න තියෙනවා. දුක සත්‍ය දැනගන්න ඇති තියෙන්නේ. සමුදය නම් වූ තෘෂ්ණාව දුරු කරන්න ඇති තියෙන්නේ. නිවන නම් වූ ඒ නිරෝධය සාක්ෂාත් කරන්න ඇති තියෙන්නේ. මාර්ගය වඩන්න ඇති තියෙන්නේ. එනිසා දුක තිබ්බට අනිත්‍යතාවය කියලා දෙයක් තිබ්බට ඒක දුරු කරන්නේ බුදුහාම දේශනා කළේ ඒක පිරිසිදු දැනගන්න කියලා. පිරිසිදු දැනගන්නකොට Tamanට ඇලෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. යථාර්ථය දකින්නවත් එක්කම ඒකේ ස්වභාවය දකින්නකොට Tamanට ඒකට ඇලෙන හිතෙන්නේ නැහැ. ඔබ දකින්නවා නම් ඈත කාන්තාරේ පේන මිරිගුවක් කියලා. ඔබට වතුර දිම හැදුනත් ඔබ කවදාවත් දුවනවද? ඔබ දුවන්නේ නැහැ. ඔබ දන්න මේක ඇත්තටම වතුර නෙවෙයි කියන එක. මේ අනිත්‍යවලුත් එහෙම තමයි. වේදනා බුබුලෝපමා කියලා කියන්නේ වේදනාව කියන එක අරදිය බුබුලක් වගේ නම් පොඩි ළමයන් නම් දුවනෝ නේද වැස්ස වලට ඒක ඉක්මන ගන්න කියලා නේ. නමුත් වෙනුතුනේ අපි එහෙම කරන්නේ අපි දන්නේ ඒක වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ කියලා. ඒ වගේම අපේ මේ ශරීරයේ පේන පින්ඩූපම රූපං රූපයේ පේන පින්ඩක් වගේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපි කොච්චර ආසා කළත් වෙනුතුනේදී අපි කැමති විදිහට තියාගන්න බෑ වෙනස් වෙනවා. ලෙඩ වුණාම අපි උත්සාහ කරනවා කොහොම හරි තියාගන්න බෙහෙත් දීලා දීලා. ඇඟේ කැල්ලක් කපන්නේ කිව්වොත් කපලා හරියට පස්සේ අනිත් එක තියාගන්න බලනවනේ. ඔහොම ඉඳින ඉඳලා බැරිම තැන මොකද කරන්නේ? ඊට පස්සේ පණ යනවා. ගියාට පස්සේ ඊට පස්සේ උනත් කරලා දාන බැරිම තැන. භෞතික වාස්තරියත් වෙනුතුනේ මානසින් අපි අත්හරින්නේ නැහැ. සිතපු ගමන් මෙයා ගතිද සංස්කාර ටිකත් එක්ක ආයෙ විද්‍යාව ගන්නවා. ආයෙ එයත් එක්ක ලෝකෙට අපි සම්බන්ධ වෙනවා. මිය ගියා කියලා අපි අත්හරින්නේ නැහැ වෙනුතුනේ. ඒ මියගේ පය ඔක්කොම ඔබට රැයට සිහිනෙදි පේනවා. ආයතල සියලම ලොක්කොම එකම මගුල් ගෙදරකදී හම් වෙනවා ඔබට. පාටියකදී හම් වෙනවා. ඒ කවුරුවත් මිය ගිහිලා නැහැ ඔබේ. ඇයි ඒකට හේතුව? ඒ ෆයිල් ක්ලෝස් වෙලා නැහැ. ඔක්කොම පැත්තක කරලා තියෙනවා. ඒව ඩිලීට් කළා නැහැ. ඕනෙලාක ඕපන් කරලා ගන්න පුළුවන්. පින්නතනේ රැය සාත්‍රියේදී සිහිනෙදි පේන්නේ ඔයි මේ ජීවිතේ දැකපු මේ ජීවිතේ හමු වෙච්ච ෆයිල් ටික විතරයි. නමුත් මරණාසන්න මොහොත කියලා කියන්නේ චුති චිත්තය කියලා කියන්නේ සසර කල්ප ගානක ෆයිල් ටික ඔක්කොම එක විට ඕපන් වෙනවා. ඕපන් වෙලා තීරණය වෙනවා. ඊළඟට තමන්ගේ සසර චුති චිත්තයේ තීරණය වෙන්නේ කොතනද කියන ගැතෙනින් තීරණය කරනවා. ඉතින් ඒ වගේ ගමනක් මේ යන්නේ අපි පිනුතුනි භවෙන් තුල ඉන්නේ කියන අතුර මේකයි. ඉතින් එවැනි ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ සුගතිගාමී මාවතත් දුක නිරෝධ ගාමිනී මාවතත් විමුක්ති ගාමිනී මාවතත් අපි කෙරෙහි ඉමහත් කරුණාවෙන් දේශනා කළේ. ඉතින් මේක අවබෝධ කරගන්න තමයි උන්වහන්සේ සාරාංශයේ කල්පලක්ෂයක් විශාල පරිත්‍යාගයක් කැපවීමක් කළේ. ස්වාමීන් වහන්සේ අවුරුදු 2600කට ආසන කාලයක් අධිසේ දුෂ්කරතා මැද්දේ රැකගෙන ආවේ මේ දර්ශනයයි. විශේෂයෙන් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා මේ ධර්ම කැප කළා රැකගෙන මේ ථේරවාදී බුදුදහම ලෝකෙට දායාද කළා. මේ විතරක් නෙවෙයි අපේ ශ්‍රී ලාංකික අම්මල සාස්තලා තමන්ට ලැබෙන පින්වත් දරුවනොත් මේ ශාසනයට පූජා කළා. මේ ශාසනයට ධෛර්යය දුන්න ජීවේ දුන්නා. එහෙම රැකගෙන ආපු දහමක් තමයි අද අපේ ඉදිරියේ තියෙන්නේ. ඉතින් ඒ අතීතයේ කැපවීම කරපු උත්තමයන්ට කරන ලොකුම කෘතඥතාවය තමයි අපි උපරිම ලෙස උත්සාහ කරන්නට ඕන මේ ධර්ම තේරුම් ගන්න. දහම තේරුම් ගැනීම අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය බවට පත් කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නුවණැති කෙනෙකුට තමන්ගේ විශිෂ්ටම ඥානය යමක් තේරුම් ගන්න පුළුවන් නම් ඉගෙන ගන්න පුළුවන් නම් දැනගත යුතු නම් ඒ කුමක්ද කියලා. ඒ මොකක්ද? ඒ තමයි පින්නතුනේ පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න කියන එක. තමන්ගේ අස්කන්න ආසාදී කුමන ඉන්ද්‍රියයන්ගෙන් අත්දැකීමක් ලැබුණා කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයක් හටගත්තා කියන එක. ඒක දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොත හේතුට නිසා හට ගන්නවා, එතනම නැති වෙනවා. දැන් ඇතැම් විට අපට වාහනය ගැන හිතෙන්න පුළුවන්. එතකොට අපේ සම්පූර්ණ ලෝකේ වාහනය. දැන් නැත්තම් නිරසින ඕන ගිහලා දැන් තේ හදනවා කියලා හිතේනේ. ඕ ඒක ඒ වෙලාවට ඒ සිතුවිලි එතන හටගත්තා, එතනම නිරුද්ධ වෙනවා. හැම වෙලාවෙම පිනතුනි කුමන හෝ අරමුණක් ඒ මොහොතේ හටගත්තා, එතනම නිරුද්ධ වෙනවා. මේ අරමුණෙන් අරමුණට ඇතිවීමෙන් නැතිවීම යන ලෝකයක් තමයි අපි මේ ජීවිතය කියලා කියන්නේ. ඉතින් මේක තේරුම් ගන්න පිනතුනි අපි එන්නම අභ්‍යන්තරයේ පැත්තට නැඹුරු වෙන්නේ. අපි බාහිරට අත දික් කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ යථාර්ථය පසක් කරගන්න තමයි අපට බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ දේශනා කළේ. ඒ සතර සතිපට්ඨානයේ පින්නතුනි ඒ සතරම වැඩෙන ප්‍රධානතම භාවනා විදිහට බුදුහාමර දේශනා කළේ ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනා වඩනකොට අපට ලැබෙන ආනිසංස ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ සඳහන් කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා නම්, හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා නම්, හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්නේ ධර්මතාවය මොකද්ද කියලා. එකක් වඩනකොට හතරක් වැඩෙනවා, හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා, හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මොකද්ද ඒකම ධර්මතාවය? ආනාපානසතිය. ආනාපානසතිය වඩනකොට සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩෙනකොට සත්‍යබොජ්ජංග වැඩෙනවා. සත්‍යබොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. එතකොට එකම වූ ආනාපානසති භාවනාව අර 16 ආකාරයකට වඩනකොට ආනාපානසතිය දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන හතරක් විතරයි. කායපත්තනායේ අයිති කොටස විතරයි මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. නමුත් ගිරිමානන්ද සූත්‍රය, ආනන්ද සූත්‍රය, ආනාපාන සූත්‍රය ආදී තැන්වල මේ 16 ක්‍රමයටම තියෙනවා. එතකොට අන්නේ 16 ක්‍රමයට වඩනකොට 4 4 16ක් වෙනවා, 4 4 16 වෙන විදිහට. එතකොට ආනාපාන සතිය වඩනකොට මෙන්න මේ කායනුපස්සනාව, වේදනුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන හතරම වැඩෙනවා. ඒ සතිමත් බව දින වෙනකොට සතිය, වීරිය, ප්‍රීතිය, පස්සද්ධිය, ධම්මවිජය, සමාධි, උපේක්ෂා ආදී වශයෙන් මේ හතක් වැඩෙනවා. ඔව් සත්‍යබොජ්ජංග වැඩෙනවා. සතිය වැඩෙනකොට ධම්ම විචය වැඩෙනවා. ධර්මයේ විචාරය කරන්න විමසන්න නුවණක් එතන ඉක්මනටම තව තව දේවල් අපි ගලප බලනවා. චතුරාර්ය සත්‍යයේ පටිසම්පාදය මේ වගේ කරුණු අපි සම්බන්ධ කර කර ස්කන්ධ පංචකයට විවිධ ආකාරයෙන් බලනවා අපි. ඒක බලන එකම තමයි සතුට වෙන්නේ අපේ ජීවිතේ. කොහොමද කියලා බලනවා අපි. කොහොමද මං සතිපට්ඨාන වඩනකොට මට ස්කන්ධ පංචකය ප්‍රකට වෙන්නේ? රූපය කියන එක කොහොමද? ඒක කොහොමද අනිත්‍ය වෙන්නේ? අනිත්‍ය නම් දුක වෙන්නේ කොහොමද? මේ කරුණ තමයි අපි නිතරම සිතින් බලවල ඉන්නේ. එතකොට ඒත් එක්කම තමට වීරයක් ඇති වෙනවා මේක ඉක්මනට ඉදිරියට යන්න ඕන කියලා. රිසල්ට් එක බලන්න. ඇයි එහෙම ඇති වෙන්නේ? තමන් දන්නවා මේක ඉක්මනට සාක්ෂාත් නොකරොත් අනාගතයේ තමන්ගේ දරුවන්ගේ ඥාතීන්ගේ මහා දුක් ගොඩක් කොලි මේන දැන් තියෙන්නේ මේ. ටෙලිෆෝන් කෝල් ගානක් දැන් මගේ එන්න තියෙනවා. අහවලා අසනීප වෙනවයි කියන එක, අහවලා මැරුණා කියන එක ඔක්කොම දැන් මගේ එනවා නිවුස් ටික. ඉක්මනටම තම උත්සාහ කරන මේ නිවුස් ටික එන කලින් හිත හදාගන්න කොහොම හරි. වීරයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ ධර්ම මාර්ගයේ වීරයෙන් යනකොට තමන්ට ප්‍රීතියක් හට ගන්නවා. මේක රිසල්ට් එක පේනකොට දැන් එන්නම බාහිර දේවල් වලින් තමන් හිත කම්පා වෙන්නේ නැහැ. තමන් දැන් අභ්‍යන්තරයේ යැපෙන කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ. තමන් සාධින කෙනෙක් බවට පත් වෙමින් ඉන්නේ. පස්සද්ධිය ඇති වෙනවා. තමන්ගේ චිත්ත චෛතසික වලත් මේ ප්‍රසන්න බව සැහැළු ගැතියනවා එන්න. අර හිතේ කලින් තිබිච්ච ලොකු බරගතිය අඩු වෙනවා දැන්. වෙනද පොඩි දෙයකට හරිය කලබල වෙනේ කොහොම වේද මෙහෙම වේද කියගිය මහා දුක් ගානක් අපි නැති ප්‍රශ්න ඇති කරගෙන ඉන්නේ. දැන් එච්චර බරක් නෑ තමන්ට. සැහැල්ලුවක් ඇති වෙනවා. පස්සද්ධිය කියන්නේ මේක. ඊට පස්සේ හිත සමාධිමත් වෙන සමාධිය බොජ්ජංගයක් විදිහට වැඩෙනවා. නිතරම තමන්ට විවේකයක් ලැබෙන ගාම කරන ඉක්මනටම හිත සමාධිමත් කරන එක. එන්න එන්නම තමගේ කතාව අඩු වෙනවා. වෙනද සතුරුනේ කතා කළා. දැන් සතුරු වෙන කතා නොකර ඉඳලා. තමන්ගේ හිත තැම්පත් වෙන්න වෙනවා පින්නතුනි. තමන්ට කතා කරන්න අවශ්‍ය නැහැ. තමන්ට සතුටේ එක කතා නොකර ඉන්න එක. ඉඩක් ලැබුණු ගාම මොකක් හරි අරමුණකින් අරහම් බුදු ගුණය ගැන හිතලා හරි සීල සත්ව සුවපත් වෙත්වා කියලා හිතලා හරි ආනාපාන සතිය ගැන හිතලා හරි ධාතු මනසිකාරය ගැන හිතලා හරි ජීවිතං අනියතං මරණං නියතං කියලා හිතලා හරි ආහාරේ පටික්කුල සංඥා හිතලා හරි ඉක්මනටම හිත සමාධිමත් කරගන්න මේ බලන්න. කෑමක් ගන්න වෙලාවෙත් කරන්නේ ආහාරේ පටික්කුල සංඥා වඩමින් තමයි දැන් කරන්නේ. නැත්නම් යම් සිදයක් බලනකොට ඒකේ ධාතු ටික බලනවා තමයි පටිගාපෝ තේජෝ කියලා බලනවා. පුද්ගලෙන් දැක්ක ගමන් ජීවිතං අනියතං මරණං කියදන් කියන එක බලනවා තමයි. ඇතැම් ලස්සනට බීත්‍ය කහපාට පේනකොට අකහපාට ඉලක්ක කරගෙන ඒ සුළු මොහොතට හරි තමන් පීත සංඥා පීත කසිනේ වඩනවා. සුදු පාටක් දැක්ක ගමන් ඕදාත කසිනේ වඩන්න පුළුවන්. නැත්නම් වතුර ටිකක් දැක්ක ගමන් ආපෝ කියලා සිත නිවන භාවනාවක් තියෙනවා කසිනේ වඩනවා. හැම තැනක්ම පින්නතුනි තමන්ට කමටහන් බවට පත් වෙනවා. අනිත් අය ඒ රූප දිහා බලලා රාගය ඇති කරගන්න ද්වේෂය ඇති කරගන්න ලෝකයේ තුල තමන්ට හැම දෙයක්ම භාවනා කමටහන කරමුණ. වැඩි දෙයක් තියා පින්නතුනි තමන් අඳින සුදු පාට ඇඳුමත් තමන්ට ඕදාන්ත කසිනේ වඩන්නට කසින අරමුණක් වෙලා තියෙනවා. හැම දෙයක් තුළම පින්නතුනි තමන් හිත එකඟ කරගැනීමේ කමටහන් බවට පත් කරගෙන තියෙනවා. මේක තමයි ආධ්‍යාත්ම ජීවිතයක තියෙන ලක්ෂණය. ඒත් එක්කම පින්නතුනි හිත සමාධිමත් වෙන හැම මොහොතක් තුළම යා අනිත්‍යතාවය බලන්න උත්සාහ කරනවා. හිත තැම්පත් වෙලා නිකම්ම හිත ඉවර කරන්නේ වෙන අරමුණට යන්නේ නැහැ. ඒක ඉවර වෙන්න කලින් කොහොම හරි එක තත්පරයක් හරි අනිත්‍යය කියලා බලනවා තමයි. ඒකෙන් ප්‍රයෝජන ගන්න. පින්නතුනි සමතේ වැඩීම හරියට ලයිට් එකක් දානවා වගේ වැඩක්. විදර්ශනා වඩනම කියන්නේ මේ ලයිට් එක යට ඉඳගෙන ලියුමක් ලියනවා වගේ වැඩක්. කරන්ට් එක ගියත් පින්නතුනි ලයිට් නැති වුණත් අර ලියපු ලිපිය නැති වෙන්නේ නැහැ. ලියපු ලිපිය Tamanට තියෙනවා. ඉතුරු වෙනවා. අන්න ඒ වගේ පින්නතුනි හිත සමාධිමත් වෙච්ච එක නැති වෙලා යන පුළුවන්. හැබැයි ඒ මොහොතේ වඩපු අනිත සංඥාව තමයි ඊළඟ මොහොතේ ප්‍රඥාවට අනුපකාරයක් වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි නිතරම තමන් දහම තුල ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. හොඳයි පින්නතුනි ගිරම්පස් එකක් වළඳන්න. මේ වන්දන ගමන් අපි ටික වේලාවක් ආනාපාන සතිය පිළිබඳවත් හිත යොමු කරමු. ආනාපාන සති භාවනා පින්නතුනි සුවිශේෂී භාවනාවක් බුදු දහමේ තියෙන ලෝකේ පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට තවත් බොහෝ රහතන් වහන්සේලාට තමන්ගේ නිර්වාණ අවබෝධය සඳහා උපයෝගී කරගන්න ප්‍රධානතම භාවනාව තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඉතින් අපි හැම දිනාටම උපතේ පටන් ලැබිච්ච භාවනා අරමුණ මේක. අපේ අම්මා අපට මේ ලෝකේ ජීවිතය දෙනකොට අපේ අම්මාගෙන් ලැබුණු භාවනා කමටහන තමයි මේක. ඉතින් මේ ජීවිතය අපට දායාද කරපු අපේ අම්ම තාත්ත දෙන්නට පින් වැඩෙනටත් එක්ක අපි මේ අරමුණ නිතරම පිනතුනේ සමත අරමුණක් සඳහා යැති කරගන්නා වූ සමතය විදර්ශනාට උපකාරයක් සඳහා අපි නිතර පුරුදු කරන්නට ඕන. ඒක අපේ ජීවිතේට වටිනාකමක් ලබා දීම. ඒක අපේ අම්මට තාත්තට ගෞරවයක් ලබා දීම. අනිත් පැත්තෙන් පිනතුනේ අපට හැම වෙලාවෙම හැම මොහොතකම වඩන්න පුළුවන් භාවනා මේක. අපේ විසිරලා තියෙන සිත එක මොහොතකට හරිය අපට තැම්පත් කරගන්න පුළුවන් ආනාපාන සතිය ගැන හිතනකොට. ඒ නිසා බොහෝ දෙනෙක් අද වර්තමානයේ හිත කැළඹ වෙච්ච අය ආතතිය ස්ට්‍රෙස් වලට යොදන උපක්‍රමයක් විදිහට ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට බොහෝ දෙනෙක් තමන්ගේ හුස්ම ගැන සිහි ඇති කරගන්නවා. වර්තමානයේ තුල සිත තියාගන්න. නමුත් බුදුදහම ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා මානසික ආතතිය විතරක් නෙවෙයි සම්පූර්ණ වෙන දුකෙන්ම නිදහස් වෙනට මේක උපක්‍රමයක් විදිහට අපට දේශනා කළා තියෙනවා. ඉතින් මේක ඊටාම ප්‍රසන්න භාවනාවක් වෙනතුනේ. මොකද අර අනිත් බුද්ධානුස්සතිය, අසුභය, මරණස්සතිය වගේ වෙන රූපයකට බැඳලා කරන දෙයක් නෙවෙයි මේක. අරමුණක් එක්ක බැඳලා කරන දෙයක් නෙවෙයි මේක. මේක ඇත්තෙන්ම විතරක වැඩි කරන භාවනාවක් නෙවෙයි. ආරම්භයේ පටන්ම විතරක සංසිඳුවමින් යන භාවනාවක් මේක. බුදුදහමේ භාවනා කමඨාන 40ක් තියෙනවා. ඒ 40 39ක්ම එකම පැත්තකට යන්නේ. මේ ආනාපාන සතිය එකක් විදිහට තම පැත්තකින් තනියම හිට ගන්නවා. එනිසා සුවිශේෂී භාවනාවක් මේක. මේක අපි ඉඳ ලැබෙන හැම වෙලාවකදීම ටිකෙන් ටික පුහුණු කරන්න උත්සාහ කරමු. හොඳයි, වෙනතන අපි ටික වෙලාවක් මේක භාවිත කරමු. තමන්ගේ ශරීරය අපි සැහැල්ලුව තියාගමු. ශරීරය හොඳට පහසු ඉරියව්වක සැහැල්ලුවෙන් තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන හොඳට ශරීරයේ ඍජුව සැහැල්ලුවෙන් තියාගමු. මම දැන් වාඩි වෙලා ඉන්නේ ඉතාම ප්‍රසන්න පරිසරයක. මේ හැමදේම මගේ පහසුව, මගේ මානසික සුවතාවය සඳහා සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් මේ පහසු ගණ්ඩික මට ලබා දෙන බොහෝ දෙනෙක් මහන්සි වෙලා කැපවීම කරලා තියෙනවා. ඉතින් ඒ හැමදෙනාටම මම කෘතඥ වෙනවා. ඒ හැමදෙනාටමත් මම පින් අනුමෝදන් කරනවා. මගේ ශරීරයේ පාදාන්තයේ සිට සිත දක්වා මම හොඳට සිහිපත් කරනවා. මගේ පාද, දණහිස, කලවා, උදරය, උරහිස, බෙල්ල, හිස. මගේ ශරීරය ගැන මම හොඳ අවධානයෙන් ඉන්නේ. දැන් මට ශරීරය දැනෙන්නේ හුස්ම ගැනීම හා පිට කිරීම විතරයි. මම දැන් අතීතය, අනාගතය ගැන සිහි කරන්නේ නැහැ. සම්පූර්ණ වර්තමානයේ මගේ හිත පවත්වා ගන්න උත්සාහ කරනවා. නාසය කෙළවරේ හෝ උරුතුල ආශ්‍රිතව හුස්ම ස්පර්ශ වෙන ස්ථානයේ මා හොඳට හිත තියාගෙන ඉන්නවා. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව, හුස්ම පිට වෙනකොට පිට වෙන බව මා හොඳට සිහිපත් කරනවා. හුස්ම පිට වෙනකොට පිට වෙන බවත්, ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් මා හොඳට දකිනවා. හුස්ම දීර්ඝව ඇතුළු වෙන විට දීර්ඝ ඇතුළු වෙන බවත්, දීර්ඝ හුස්ම පිට වෙනකොට හුස්ම දීර්ඝව පිට වෙන බවත් මා හොඳට දකිනවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා මම හොඳට දකිනවා. කෙටි හුස්මක් ඇතුළු වෙනකොට කෙටි හුස්මේ වෙනසම දකිනවා. දීර්ඝ සහ කෙටි හුස්ම වෙනසම හඳුනා ගනිමින් හුස්ම ගැනීම පිටිකිරීම කරනවා. හුස්ම ඇතුළු වීමේ පටන් පිටවීම දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය මා හොඳට දකිමින් ආස්වාද ප්‍රසාර කරනවා. මගේ හුස්ම දැන් ටිකෙන් ටික සංසිඳන ආකාරය සැහැල්ලු වෙන ආකාරය මට දැනෙනවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා මම හොඳට අවධානයෙන් ඉන්නේ. හුස්ම තැන්පත් වීම සමගම මට හිතට සතුටක් එළඹෙනවා. ඒ ප්‍රීතිය සහිතව මා හුස්ම ගැනීම පිටකිරීම කරනවා. ඒ හිතට ලැබෙන ප්‍රීතිය මගේ ශරීරයටත් මට දැනෙනවා. ඒ සැහැල්ලුව සුවය ශාරීරික අත්විඳිමින් හුස්ම ගැනීම පිළිකිරීම කරනවා. වර්තමානයේ තුල උපරිම ලෙස මා සිහි පිහිටුවා ගන්නවා. මගේ සිත එන්න එන්නම හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව හිත තැම්පත් වෙනවා. හිත තැම්පත් වෙන්න වෙන්න මට සංඥා වේදනා හඳුනා ගැනීම සහ වේදනා ප්‍රකට වෙනවා. ඒ චිත්ත සංඛාරයනොත් මා හොඳට හඳුනා ගනිමින් ආස්වාස ප්‍රස්වාසය තුළ තවදුරටත් හිත පිහිටුවා ගන්නවා. ඒ සංඥා වේදනා දෙක සංසිඳෙමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. හොඳ අවධානයෙන් ආස්වාස ප්‍රස්වාසය තුළ සම්පූර්ණයෙන්ම සිහි පිහිටුවා ගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. මගේ සිත හොඳට මා හඳුනා ගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. හුස්ම ගැනීම හා පිටකිරීම ගැන සිහිය පිහිටුවීමත් සමගම මට හිත හොඳට පේන ගන්නවා. මගේ හිත මගේ සිතෙන් එන්නම සතුටටපත් වෙනවා. අභිප්‍රමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. මගේ සිත එන්නේ නම් තැම්පත් වෙන ආස්වාස ප්‍රස්වාසය තුළ. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. හිත තැම්පත් වීමත් සමගම ටිකෙන් ටික මගේ හිතේ තියෙන කෙලෙස් අඩු වෙන බව මට පේනවා. හිත හුඟා පිරිසිදු වෙනවා. දැන් මට ටිකෙන් ටික මගේ සිතේ සයිස්කන්ධයන් යථාර්ථය ප්‍රකට වෙනවා. හැම මොහොතකම මගේ කය සහ සිත ඇති වී නිරුද්ධ වෙන ආකාරය මට පැහැදිලි වෙනවා, ප්‍රකට වෙනවා. ඒ චිත්ත සයිස්කන්ධයන්හි අනිත්‍යතාවය මෙනෙහි කරමින්, ඇතිවීම නැතිවීම මෙනෙහි කරමින් මා තවදුරටත් ආනාපාන සතිය කරනවා. අනිත්‍ය ස්වභාවය බැලීමත් සමගම මගේ සිතේ විරාගී බව ඇති වෙනවා. කිසිදු දෙයක් කෙරෙහි මගේ හිතේ දැන් ඇලීමක් නැහැ. ආනාපාන සතිය තුළ මම හොඳට සිහි පිහිටුවා ගනිමින් ඉන්නවා. මට හොඳට පේනවා සිතිවිලි වල නිරෝධතාවය. ඒ හට ගන්නා සිතිවිලි නැති වෙලා යන ආකාරය මම හොඳට දකිනවා. නිරෝධානුපස්සී යස සිස්සාමීති සික්ඛති. එන්න එන්නම සිත තැන්පත් වීමත් සමගම මගේ හිත කිසිදු දෙයක දැන් යැපෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරමින් මා ඉන්නවා. සම්පූර්ණයෙන්ම ප්‍රඥාව තුළ, ආලෝකය තුළ, නිවීම තුළ මා ඉන්නවා. පරිනිස්සග්ගානුපස්සේ යස්ස සිස්සාමීති සික්ඛති. මා කෙලෙස් වලින් නිදහස්ව අනිත්‍යතාවය පසක් කරමින් සම්පූර්ණයෙන්ම බර බහ තැබූ පක්ෂියෙකුසේ ඊතාම සැහැල්ලුවෙන් මා ප්‍රඥාව තුළ වාසය කරනවා. ලෝකයේ තුළ තියෙන්නේ ඇතිවීම නැතිවීම සංඛ්‍යාත සිතුවිලි මාත්‍රයක් පමණක් බව මා හොඳින් පසක් කරනවා. මේ උතුම් යථාර්ථය මගේ දිවිය තුළ අඛණ්ඩව පවත්වා ගන්නට මගේ සියලු ශක්තියෙන් සියලු උත්සාහයන් මා කැප කරනවා. සාදු හොඳයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා මණ්ඩපේය මිදම් භික්ඛවේ බ්‍රහ්මචාරියන් කියලා. මේ ශාසන බ්‍රහ්මචාරියාව පරිසම්පාදයේ පිළිබඳ අවබෝධය සහිතව සිදු කරන සමති දර්ශනා භාවනාව කියලා කියන්නේ හරියට මේවා දෙයක් අනුභව කිරීම හා සමානව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කුසගින්නෙන් සාපිපාසාවෙන් සිටින කෙනෙකුට හරියට මේවා දෙයක් දුන්නා වගේ කියලා. ඒ මේවා දෙය තමන්ට ඉක්මනටම තමගේ ශරීරයට අවශෝෂණය වෙලා තමන්ට සහනය ශක්තිය ලැබෙනා වගේ. මේ ධර්මයේ තමයි පින්නතුනේ මේ ලෝකයේ තියෙන දේවල් වලින් ඉක්මනටම තමන්ගේ දුක් විඳින නිවනටත් මානසික සහනය දිනු වෙනටත් තියෙන ඖෂධය බවට පත් වෙන්නේ. ධම්මෝසද සමන්නස්සි ඒතම් පියොත භික්ඛෝ කියලා බුදුහාම දේශනා කරා. මේ ධර්මයේ සමාන ඖෂධයක් නැහැ කියලා. එහෙම ඒ දර්ශනයෙන් අපි ප්‍රයෝජන ගත්තොත් සුසුකං මත ජීවාම වේරිනේස අවේරිනෝ වේරිනේස මනුෂ්‍යේසු විහරාම අවේරිනෝ කියපු විදියට වෛර කරන මිනිසුන් අතරින් මං සුවසේ ජීවත් වෙනවා වෛර නොකරන පුද්ගලෙක් විදියට. මේ ලෝකේ මිනිස්සු අනිත්‍යය පස්පස් හමා ගිහිල්ලා ඕනොන් සමග ගැටුම් ඇති කරගෙන වෛරීව ගත කරන ලෝකයක මා මෛත්‍රියෙන් වාසය කරනවා. වෛර නැති කෙනෙක් විදියට වාසය කරනවා. මා සුවසේ වාසය කරනවා. සුසුකං මත ජීවාම උස්සුකේසු අනුසුකා උසුකේසු මනුස්සේසු විහරාම අනුසුකා. මේ ලෝකේ මිනිස්සු ලෝභයේ පසුපස වේගින් හමායන ස්වභාවයක් තියෙන්නේ. ද්‍රව්‍ය පුද්ගලයන් පසුපස හඹා ගිහිල්ලා ධනේ ඥාතීන් ගොඩනගා ගන්නට ගොඩගසා ගන්නට උත්සාහ දරන ලෝකයක මා එවැනි වේගවත් ගමනකයේ දෙන්නේ නැති නිහඬ කෙනෙක් බවට පත් වෙනවා. මානසිකව නිරෝගීව මා සුවසේ වාසය කරනවා. සුසුකං මත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා. ලෝකයේ මිනිස්සු මානසික රෝග වලින් පිරෙමින් ඉන්නේ. රාගයෙන්, ద్వේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මෝහයෙන් රෝගී වෙච්ච ලෝකයක මා එවැනි රෝග වලින් නිදහස්ව මෛත්‍රී සහගතව මුදිතා ගුණයෙන් ප්‍රඥාවෙන් පරිත්‍යාගශීලීත්වයෙන් විරාගීව මානසිකව නිරෝගී වෙන කෙනෙක් බවට පත් වෙනවා. සුසුකං මත ජීවාම යේසං නොනත්ති කිංචනං පීතිබක්ඛා බවිස්සාම දේවා ආබස්සරා යතා. හිතේ කිසිදු කෙලෙසක් නැති කෙනෙක් විදියට ලෝභ ද්වේෂ මෝහ සම්පූර්ණයෙන්ම දුරු කරමින් හරියට ආබස්සර බ්‍රහ්මීක් වගේ මා සුවසේ වාසය කරනවා කියලා බුදුහාමර දේශනා කළා. ඉතින් මේ නිවන සැනසෙන ධම්මගත තමයි බුදුහාඳුරෝ මහත් වූ පරිශ්‍රමයකින් අනාවරණය කරලා ලෝකේ නැමැති පුදසුන වෙත දායාද කළේ. ඉතින් ඒ උතුම් දහම අප ඉදිරියේ අපට ලැබිලා තියෙනවා මහා පින කානිසංශයක් විදියට. ඉතින් ඒ ලබපු උතුම් සද්ධර්මය අපි අපේ ජීවිතයට ආලෝකයක් කරගන්නට ඕන. අපේ දිවියට පහන් තැඹක් කරගන්නට ඕන. තමන් මේ දහමින් ප්‍රයෝජන ගන්න වගේම තමන්ට ජීවිතේ උදව්පකාර කරපු තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට, ගුරුවරුන්ට, හිතවතුන්ට හැකි පමණින් මේ ධර්මය අපි දායාද කළ දෙන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕන. ඒක තමයි අපි යට ආදරණක් කරන්න ඕන ලොකුම දේ. ඉතින් ඒ උත්සාහයත් ඒ ධෛර්යයත් අපේ තුළ ජනිත වෙන්නට ඕන. ඒ අතර හැකිතාක් දුරට අපේ ජීවිතේ නිමාටපත් වෙන කලින් අපි ලෙඩ දුක් හැදිලා එක්තැන් වෙන කලින් ශරීරේ නිරෝගීව තියෙන මේ කාලේ පුළුවන් තරම් දුරට අපි මේ ධර්මයේ ප්‍රයෝජන ගන්නට ඕන. අපේ ඇස් දෙක අපට හැමදාම මේ වගේ පේන්නේ නැහැ. අපේ කන් දෙක හැමදාම අපට ඇහෙන්නේ නැහැ. අපේ ශරීරය අපට හැමදාම මේ වගේ හොඳට කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. මේ ශරීරය හැමදාම මෙහෙම ජීවත් වෙන්නේ නැහැ. මේක කවදා හරි පොළොට පස් වෙන ශරීරයක් අපි මේ පාවිච්චි කරන්නේ. තමන්ගේම ශරීරය දෙස මොහොතකට හරි බලන්න. අනේ මේ අතපය දේවල් මට හැමදාම ඇති නෑනේ. මේව කවදා හරි මගේ විඤ්ඤාණයෙන් අයින් වුණාට පස්සේ මේක මේ පොළොට එකතු වෙන දෙයක් නේද කියලා මොහොතකට හරි තමන් ගැන බලන්න. එහෙම බලනවත් එක්කම මේ අතහැරලා යන ජීවිතෙන් අතහැරලා යන ශරීරයෙන් තමන් ප්‍රයෝජනයක් ගන්නවා. ඉතින් ඒක එක අතින් අපේ සසර ගමනට පිටක් වගේම අපේ ජීවිතේට බොහෝ දෙනා උදව්පකාර කරලා තියෙනවා. අපේ මේ ශරීරය ජීවත් කරවන්න, අධ්‍යාපනය ලබා දෙන්න නොඑක ආකාරයෙන් බොහෝ දෙනා අපට උපකාර කරලා තියෙනවා. ඉතින් ඒ හැම දෙනාටම පිනක් කුසලයක් වැඩෙනසේ තමයි මේ ජීවිතය පවත්වා ගන්නවා. ඒ වගේම අපි මේ ජීවිතයේ ලස්සන රූප සම්පත්තියක්, බුද්ධියක්, වාසනාවන්ත උපතක්, ලස්සන කටහඬක් මේ හැමදේම අපි ලබා ගත්තේ සසර ජීවිතයේදී සම්බුදු සසුන් වල අපි දාන ආදී පින්කම් සීලාදී ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කිරීම නිසා. ඉතින් ඒ ලබා ගත්තා වූ ප්‍රතිලාභ අපි නැවත මේ සම්බුද්ධ ශාසනය වෙතම කැප කරන්නට ඕන. ඒක තමයි ඇත්තටම අපේ ජීවිතෙන් අපි ගන්න ප්‍රයෝජන. ඉතින් මේ ජීවිතෙන් වඩාත් මාර්ගවත් ලෙස ප්‍රතිඵල ගන්නට අපි දැඩිසේ අදිස්ථාන කරගනිමු. ඉතින් එහෙම කරන්නට මේ පින්වත් හැම දෙනාටම තව තවත් ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් දෙවියන් සහිත ලෝකයාට අනුමෝදන් වෙත්වා ගෙන පැතුමින් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ඨාච නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. මෙරස් කරගත් සියලු ගුණ ධර්මයන් හේතුවෙන් පින්තුනි හැම දිනකටම මෙලවස්යෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සතුට සැනසීම උදා වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. නෙත සැන සිල්ල බුදු හිමිරුව දැකීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය දුක්ඛම් පන්තාච නින්දුක්ඛා බයම් පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්දේපි පානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.